නමාමි බුද්ධං ගුණසාගරන්තං සද්ධා සදා හොන්තු සුඛී අවේරා කායෝ යිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුතමතා උසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතම්බාති සුතමතා උසෝ කොට්ඨිත භික්ඛුනා පංචඋපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතම්බාති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද ඔබක් පුන් පොහෝ දිනෙහි සින සමාදන් වුණු පින්තුන් මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට හුම් ගන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අද අප ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සුතවන්ත කියන සූත්‍රය. සෘතවත් භාවයට පත් වෙච්ච තැනැත්තා පිළිබඳව කියන සූත්‍රය. සුතවන්තු කියලා පාලි භාෂාවෙන් කියන්නේ අසා දැනගත්තා කියන කාරණය. ඇත්තටම අපි යමක් අහලා දැනගත්තා කියන බව හඳුනා ගන්න ලක්ෂණය. අපි උඹා කැමතිනේ දේවල් අහන්න නේද? කට්ටියගේ තොරතුරු අහන්නෙම හරියම කැමති කවුරු හරි හම්බුනහම කොහොමද වෙලා තියෙන්නේ මොකද දැන් තත්ත්වය කියලා හැම නේද? කන් දෙකෙන් නිතරම යම් යම් දේවල් අහන්න බලාපොරොත්තු වෙන අපි ඉන්නේ. පින්නතුනේ ඇත්තටම අපේ කන් දෙකෙන් අපි ප්‍රයෝජන ගත්තාද කියලා බලන අවස්ථාව මේක. ඒ වගේම අපේ කන් දෙක අලංකාරවත් කරගත්තද ලස්සන කරගත්තාද කියලා බලන අවස්ථාව. කන් දෙකට කරාබු දාලා නොඑක විදිහේ දේවල් දාලා අපි අලංකාර කරනවනේ. පින්නතුනි සමස්ත බුද්ධ ශාසනයකින් ප්‍රයෝජන ගත්තාද කියන එක තීරණය වන්නේ මෙන්න මේ සුතවන්ත භාවයත් එක්ක. වෙනත් විදිහකින් කියනවා නම් මේකට තමයි කියන්නේ සවනානුත්තරිය කියලා. අසන දේවල් වලින් වටිනාම දේ තමා අසා දැනගත්තාද කියන කාරණය. වෙනත් විදිහකින් කියනවා නම් සම්බුදු සසුනකින් ප්‍රතිඵල ගත්තාද කියන කාරණය. මේ තාම දුෂ්කරව දුර්ලභව ලැබු මනුෂ ජීවිතයෙන් සැබෑලෙසම තමා ප්‍රතිඵල ගත්තාද කියලා බලන අවස්ථාව. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. මේ දේ අහන්න අපි සසර කල්ප ගාණක් ගමන් කළ ඇති. මේ දේ අහන්න බැරි වෙච්ච හේතුවෙන් සසර අප්‍රමාණ සත්‍යයන් මේ මොහොතේ නිරයාදී තැන්වල දුක් විඳිනවා. මේ දේ අහලා දැනගන්න බොහෝ දෙනෙකුට පින නැතිකම නිසා වෙනත් වෙනත් දේවල් පිටුපස්සෙ ගිහිල්ලා සත්‍ය හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච බුද්ධගයාව බල බල සමහර අදත් උදේ පාන්දරට වතුර බහැලා නානවා විමුක්ති අපේක්ෂාවෙන්. බුදුරජාණන් වහන්සේගේ පාදර්ශයේ ලැබපු ස්ථානවල ගමන් කරමින් ඒව දිහා බලමින් අදත් මිනිස්සු මේ සත්‍යය අසා දැනගන්න බැරි වීම හේතුවෙන් ඊට පිනමදි වීම හේතුවෙන් අදත් විවිධ විදියේ දුෂ්කර වෘත දහම් රකින්නවා. අදත් සමහර අය විමුක්ති අපේක්ෂාවෙන් ඇඳුම් නැතුව කාලය ගත කරන ඉන්දියාවේ ඊතාම රස්නි කාලවල ඊතාම සීතල කාලවල කිසිඳු ඇඳුමක් නැතුව අදත් මේ මිනිස්සු ඒ ಭಾರತ ජන සමාජයේ ඉන්නේ මේ දේ අහන්නට වාසනාව පින නැතිකම නිසා. මේක නිකන් සරලව ලැබෙන දෙයක් නෙවෙයි. මේක සසර අනාදිමත් කාලයක් කරපු මහත් වූ පින කානිසංසයෙන් ලැබෙන දෙයක්. හැබැයි පින්තුනි අතීත පින විතරක් මදි. මේ මොහොතේ තමා උපරිම ලෙස සිහිය නුවණ පවත්වාගෙන හිටියොත් තමයි මේක තමන්ගේ ජීවිතේට ලැබෙන්නේ. එහෙම නැත්නම් මේක අපෙන් ගිලිහිලා යනවා. විශේෂයෙන් තමා දෑතින් කොයිතරම් අවංකව දානි දුන්නාද කියලා බලන අවස්ථාවක් මේක. වේලාම සූත්‍රයේ දැක්වෙනවා ඊටාම මනවින් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සියතින් සකසා කම්පල අදහගෙන දානීය දීමේ ආනිසංසයක් විදියටයි මේ සද්ධර්මය ලැබෙන්නේ කියලා. අනේ සද්ධර්මයේ ලැබෙන අවස්ථාව ජීවිතයේ අතිශයම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. එක් කලෙක සරුවත් මාහිමියන් වහන්සේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් කියන මේ දෙනම බරණස ඉසිපතනාරාමේ වාසය කළා. මෙම වාසය කරන අවස්ථාවේදී කොට්ටිත කියන ස්වාමීන් වහන්සේ අහනවා සරුවත් මාහිමියන් වහන්සේගෙන් සාරිපුත්තයන් වහන්සේ යම්කිසි කෙනෙක් කිසියම් භික්ෂුවක් විසින් සුතමේ භාවයට පත්වෙච්ච නැත්නම් තමන්ගේ දසවන් වලින් සැබෑ දහමක් අහපු කෙනා විසින් කුමක්ද කළ යුත්තේ කියලා අහනවා. සරුවත් මාහිමියන් වහන්සේ සඳහන් කරනවා සැබෑ ලෙසම ශ්‍රුතවත් භාවය ලැබපු කෙනා විසින් කළ යුත්තේ රූපාදිස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍යත වශයෙන් ආදී මේ කරුණ සඳහන් කළා. මේ ආදී යථාර්ථය නුවණින් මෙනෙහි කරන්න යෝනිසමනසිකාරය කරන්න කියලා. ශ්‍රුතවන්ත භාවයේ ලැබුණ කෙනාට සෝතාපන්න වෙන්නත් සෝතාපන්න වෙච්ච තැනැත්තාට සකදාගාමි වෙන්නත් සකදාගාමි වුණු තැනැත්තාට අනාගාමි වෙන්නත් අනාගාමි වුණු තැනැත්තාට රහත් භාවයට පත් වෙන්නටත් ඒ විතරක් නෙවෙයි රහත් භාවයට පත්වෙච්ච තැනැත්තාට පිරිනිවන්තෙක් සුවදායීව දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා වැඩිය යුතු එකම මාවත විදිහට දකින්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් බලන කියලා. ඒක බලන කලින් මේ පහ මොකද්ද කියලා දැනගන්නට ඕන. අපි බොහෝ විට මේ නම් පහල තියෙනවා. මේ රූප ආදී පහ ගැන අපි හාරලා තියෙනවා. රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව සංඛාර විඥාන කියන මේ පහ ගැන අපි ජීවිතේ හුඟක් අවස්ථාවල් හාරලා තියෙනවා. නමුත් පින්වතුනි ඔබ ගැනම විමසලා බලන්න ඔබ ඒක කොයිතරම් නිවැරදිව තේරුම්ගෙන තියෙනවාද කියන කාරණේ. මේක සමයි සමස්ත බෞද්ධ අධ්‍යාපනය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පහළ වෙච්ච නුවණැති කෙනෙක් විසින් සිය නුවණින් තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු ප්‍රධානතම දේ මොකක්ද කියලා. ඒ තමයි මේ රූපාදිස්කන්ධ පංචකය කියලා. අපේ ලෝකේ වෙනත් ග්‍රහලෝකයන් හඳුනා ගන්න පුළුවන්. සාගර පතුලේ තියෙන යම් යම් දේවල් අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතාම සියුම් බැක්ටීරියා වෛරස් ආදී දේවල් අධ්‍යයනය කරන්න පුළුවන්. අපට ගැලක්සීස් අධ්‍යයනය කරන්න පුළුවන්. වෙනත් ග්‍රහලෝක වලට යාන යවන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අද ඇතැමිට නාස ආයතනය වැනි ස්ථානවලින් කරන මහා පරේෂණ අනාවරණයන් ග්‍රහලෝක තරණය ගැන ඔබ හුඟක් විස්මයට පත් වෙනවා. පින්නතුනි, එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ඒ රෝහිතස්ස කියලා බ්‍රාහ්මණයා තනි පුද්ගලෙක් ගත්තා. ඒ තනි පුද්ගලයක පැත්තක තිබ්බොත් මේ අද තියෙන විද්‍යාඥයන් ඔක්කොම නිකන් අලු දූවිලි මට්ටමට සුළු දෙයක් බවට පත් වෙනවා. රෝහිතස්ස බ්‍රාහ්මණය කියන්නේ හිත දිනු කරලා ඒක ඇසිපිය ගහන මොහොතෙන් ගැලක්සියක් පසුකල යන පුළුවන් මට්ටමේ වේගවත් ඔහුට මේ විශ්ව යන්න පුළුවන්කම තිබුණු කෙනෙක්. රෝහිතස්ස කියලා කියන්නේ එහෙම විශ්වය සරණය කරපු කෙනෙකුටවත් සත්‍ය සොයාගන්න බැරි වුණා. ඔහුටත් බුදුරජාණන් වහන්සේගේ සෙවණට ඇවිල්ලා මේ දහම අහන්න සිද්ධ වුණා. ඉතින් ඔබට හිතන්න පුළුවන් එහෙනම් අද වර්තමානයේ අපි ලැබපු දිනු මොකද්ද කියලා. අපි වෙනත් ග්‍රහලෝකයකට ගිහිල්ලා වාසය කරන සතියක් දෙකක් ඉන්න ලැබුණොත් නැත්තම් මේ පෘථිවියෙන් ඉහළට ගිහිල්ලා පෘථිවිය රවුම්ද කියලා බලන මට්ටමට අභ්‍යවකාශයට යන්න පුළුවන් නම් ජීවිතේ ලොකු ජයග්‍රහණයක් කියලා සලකනවා නේද? මම හිතන්නේ දැන් ඒකට මිලක් නියම කරලා තියෙන්නේ. මේ පෘථිවියෙන් ඉහළට පෘථිවිය රවුම්ද කියලා පේන මට්ටමට යන්න සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂයක් විතර දුනොත් දැන් පුළුවන්. ලක්ෂයක් හෝ දෙකක් දැන් තීරණය කරලා තියෙන්නේ. උපරිම ලක්ෂ 10කින් යන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ලැබුණොත් මහ විශාල ජයග්‍රහණයක් ලෙස සමහරය සලකනවා. පින්නතුනි, රෝහිතස්ස කියන මැනි අය මාර්ගඵල ලබන කලින් තිමිච්ච තත්වය මේ කිව්වේ. හැබැයි මුගලන් මහීමන වහන්සේ කියලා කියන්නේ ඊට වඩා හුඟක් දුර ගිහිපු කෙනෙක්. රාජන් වහන්සේ කෙනෙක් විදියට. අන්න එවැනි උත්තමයන්ටත් ඒ සීලම දෙවට වඩා වටින දෙයක් බවට පත් උනේ මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකය තේරුම් ගැනීම. ඒක ඊටාම සියුම් දෙයක්. ග්‍රහලෝක තරණය කළ එන්න පුළුවන් අපට. එහෙම ආවත් අපි ජරා මරණ වලින් නිදහස් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් අපට බනිනකොට, වෙනස්කමක් කරනකොට, අපේ ළඟම ඥාතියෙක් මිය යනකොට, අපේ රූප සම්පතිය වෙනස් වෙනකොට, අපේ ශරීරයට ඉතාම බරපතල රෝගයක් තියෙනවා, හෙට උදෑසන 6ට මිය යනවා කියලා වාර්තාවක් ආවතින්. ඔබට මොකක් වේද? ඔබේ ළඟම ඥාතියෙක් හෙට උදෑසන 6ට මිය ගිහිල්ලා තොරතුරු ආවතින් ඔබට. ඔබ දැනට ඉතාම ආදරය කරන දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හෙට උදෑසන 6ට මිය ගිහිල්ලා කියලා ආරංචි ආවතින් ඔබට මොකද වෙන්නේ? ඔබ හිතලා දින්නේ ගැන. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. යම්කිසි තැනැත්තියකට හිටිය දරුවන් 32 දෙනා ස්වාමි පුරුෂයන් කියන මේ 33 දෙනාම මිය ගිහිපු කාරණේ අසන වෙලාවේදීත් දුකට පත්වන විදිහට දර්ශනයක් බුදුදහම ඉදිරිපත් කළා තියෙනවා. එහෙනම් අර ග්‍රහලෝක තරණයද වටින්නේ මේ දර්ශනයට පත් වෙලා දුක නිදහස් වීමද? අන්න එතෙනි තමයි පිනොතන අපිට මෙවැනි දර්ශනයක් හොයාගෙන එන්නට වෙන්නේ. අද ලෝකයේ බොහෝ දෙනා ඉහළ අධ්‍යාපනයක් ලබලා ආර්ථිකයෙන් ඉහළටම පත් වෙලා ධනයෙන් ලබන පුළුවන් උපරිමයට පත් වෙලා ඊළඟට හදෙන්නේ ධර්ම පැත්තට එන්නේ. දුකේ නිදහසන මට්ටමට එන්නේ. ඒක අද ඊයේ විතරක් නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමමයි. රට්ඨපාල කුමාරය වැනි අය, යසකුල පුත්‍රයා වැනි අය, අනුරුද්ධ කුමාරය වැනි අය, සෝවන සාමින් වහන්සේ වැනි අය, අතිශය සුගෝභෝගී ජීවිත ගත කරපු අය, සැරියුත් මුගලන් කියලා කියන්නේ, උපතිස්ස කෝලිත කියලා කියන්නේ එකල තිමිච්ච සියලුම අධ්‍යාපනය ලැබපු අය. දැන් කාලේ විදිහට නම් ડોක්ටරේට්ස් 25ක් විතර ගත්ත කෙනෙක් තමයි සැරියුත් හාමුදුරුව කියලා කියන්නේ. එවැනි දැනුම් සම්භාරයක් තිමිච්ච කෙනෙක් එකල තිමිච්ච ඉහළම මට්ටමේ නාට්‍යයක් බලන්න ගිහිපු අවස්ථාවේදී, විනෝද වෙන්නට ගිහිපු අවස්ථාවකදී ඒ අය ඒ විනෝද වෙන දේවල් බලලා අවසානයේදී සතුටටපත් වුණේ නැහැ. දැන් බලන්න ඔබට අද කාලේ විදියට සතුට ලබන්න තියෙන දේවල්, සින්දු අහන්න තියෙන දේවල්, කෑම බීම කන්න, ඇඳුම් පැළඳුම් අඳින්න, යාළුවෝ ළඟින් ඇසුරු කරන්න, මේ සියලුම දේවල් ඔබට එක මාසයක් එක දිගටම ලැබුණොත් ඔබට මොකක් වේද? ලබන්න පුළුවන් සියලුම භෞතික සම්පත් ලැබුවට පස්සේ මොකක් වේද? ඔබ ඇතමිට තවදුරටත් ඒව ලබන්න කියලා හිතයි. නමුත් නුවණක් පොඩ්ඩක් හරි තියෙන කෙනෙකුට තේරෙනවා මේව නෙවෙයි ජීවිතය අර්ථය කියලා. මේට වඩා ජීවිතය අර්ථයක් තියෙන ඕන කියලා අනිත් පැතරු හැරෙනවා. සතර පොඩ්ඩක් හරි පින තියෙනවා. අන්න එලෙස පිනෙන් ජීවිතමග වෙනස් කරගත්තු දෙන්නේ තමයි උපතිස්ස කෝලිත කියලා කියන්නේ සරියුත් මොගලන් දෙනමත් ඒ වගේ දෙන්නේ. ඊටාම බද්දරය වුණේ ඉඳලා ධනවත්ව අධ්‍යාපනයෙන් ඉහළටම ගිහිපු අය ඒ කාලේ විදියට. ඒ අයටත් මේ ධම්මකට එන්නට සිද්ධ වුණා සත්‍යයක් හොයාගෙන. ඒ ඒකාතකින් සසර කළා වූ මහා පින කනිසංශයක් විදියට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේ ධර්මයට ආපු සමහර අයත් ධර්මයේ අල්ලගත්තේ ඉතාම සරල දේවල්. ඉතාම ශ්‍රද්ධාවෙන් මහණුණත් ඒ කාලේ හිටිය පොටිල කියලා හාමුදුරු කෙනෙක්, මේ හාමුදුරු යොහොත් එක යාළුවෙකුයි මේ දෙන්නම පැවිදි වුණා. මේ දෙන්නගෙන් අනිත් යහළුවා ධර්මයේ ප්‍රැක්ටිස් කරන පැත්තට ගියා, ටිකක් ඉගෙනගෙන පොටිල හාමුදුරු ධර්ම ඉගෙන ගන්න පැත්තට ගියා. ඔහු ඒ කාලේ හැටියට සමස්ත ත්‍රිපිටකයම ධර්මයේ අධ්‍යයනය කළා. ගෝල බාලයෝ 500ක් හිටියා. මේ පොටිල හාමුදුරු බුදුරජාන් වහන්සේ දේශනා කරපු සීලම ධර්මයේ හොඳට අධ්‍යයනය කළා. ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් මට්ටමේ හිටියේ. ඔහු තමත් එක්ක එකට පැවිදි අනිත් යාළුවන්ට අභියෝග කළා මාත් එක්ක ප්‍රශ්න කරන්න එන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. දැකලා මේ අවස්ථාවට මැදිහත් වුණා. අර යාළුවාට අහපු ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණා. නමුත් පොටිල හාඳුරු ඉතාම ශක්තිමත් වේ හැම ප්‍රශ්නයක් විසඳුවා. ඒ අවස්ථාවේදී පොටිල හාමුදුරුව රහත්ල හිටිය කෙනෙක් නෙවෙයි. නමුත් ධර්මයේ ඉගෙනගෙන හොඳට ධර්ම කරුණු දන්නවා. නමුත් කෙලෙස් නිවිච්ච කෙනෙක් නෙවෙයි. ගෝලව 500කුත් ඉන්නවා. නමුත් ඒ පොටිල හාමුදුරන්ගේ අනිත් සහෝදර හාමුදුරුව ටිකයි ඉගෙනගෙන තිබුණේ. උන්වහන්සේ ධර්මයේ පුහුණුව පැත්තෙන් මාර්ගවල පැත්තෙන් අහපු ප්‍රශ්න වලට ඉතාම සාරතක උත්තර දුන්නා. අන්තිමට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ මෙතන මැදිහත් වෙලා මේ පොටිල හාඳුරන්න කියනවා, පොටිල ඔබ ඉතාම හිස් පුද්ගලයේ, ඔබ තුච්ච පොටිල කියලා කියනවා. ඔබ බොහෝම හිස් පුද්ගලයේ, නිසරු පොටිල කියලා කියනවා. මේ පිරිස මැද්දේදී මේ ත්‍රිපිටක ධාරී මහතෙර නමට ගෝලෝ 500ක් ඉන කෙනාට බුදුහාඳුරෝ දැඩි සේනිකරහ කරා. විතරක් නෙවෙයි, අර ධර්මයේ ටිකක් ඉගෙනගෙන රහත් භාවයට පත්වල හිටි අනිත් ස්වාමීන් වහන්සේට කියනවා, මගේ පුතා කියලා. මෙතෙන්දි තම සංඝයකට පත්වන පොටිල හාමුදුරුවෝ උන්වහන්සේගේ සිවුරු ආදී අරගෙන උන්වහන්සේ නික්මිලා ගියා. ගියේ මොකටද? ඉක්මනටම ධර්ම අවබෝධය ලබන්න ඕන කියලා. ඈත වනසෙනුසුනක හිටිය ස්වාමීන් වහන්සේ මොන ගැහුණා මහතෙර නමක් හමුවට ගිහිලා කමටහන් එල්ලුව රහත් වෙන්න. උන්වහන්සේ කල්පනා කළා මේ හාමුදුරු ටිකක් මාන්නෙන් ඉන්නේ, මානේ අඩු කරන්න ඕන කියලා. ඊළඟට දෙවෙනියට ඉන්න ස්වාමීන් වහන්සේ ළඟට යවුවා. උන්වහන්සේත් මේක දැනගත්ත. උන්වහන්සේත් ඊට වඩා බාල හාමුදුරුවන්ගේ ළඟට යවුවා. ඔහොම ගිහිලා ගිහලා අන්තිමටම බාලම සත්හැවිරිදි හාමුදුරුවන්ගේ ළඟට යන්නට සිද්ධ වුණා කමටහන් ගන්න. මේ නිකන් කෙනෙක් නෙවෙයි, සමස්ත ධර්මයේම කටපාඩම් කරපු ශිෂ්‍යයන් 500ක් හිටිය මහා තෙර නමකට අත්විචින කිරණම. සත්‍යවිරිදි ස්වාමීන් වහන්සේ ළඟට ගිහලා උක්කුටකෙන් කමටහන් ගන්න සිද්ධ වුණා. උන්වහන්සේ කෝ නෑ එහෙම කමටහන් දෙන්නේ නෑ. කමටහන් දෙන්න කලින් අර ඈත පේන මඩ වගුරට ගිහිල්ලා ඒ මඩේ බැහැලා මඩ ගාගෙන ඉන්න කියලා. මඩ නාගෙන આવતින් තමයි කමටහන් දෙන්නේ කියලා. දැන් කාර්ය අපට කොහොමද? හාමුදුරු කෙනෙක් එහෙම කාරණයක් බණ කාරණයකදී පොඩ්ඩක් හිතරි දෙන කාරණයක් කිව්වොත් ආයේ පන්සල පැත්තවත් දෙන්නේ. මෙච්චර මොකද ආඩම්බර? අපි මෙච්චර සුසුකන් තියෙන අය අපිට තව පන්සල් තියෙන හැම කියලා අපි හිතයිනේ. පින්නතුනේ එතනින් බෑ කරන්න. එහෙම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. මේ ධර්මයේ තියෙන නිර්හංකාර පුද්ගලයන් තමයි. සමහර අය ඊටාම පහදීමේ මහාන වෙන්න ආවා. ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ කෝ නෑ ඉක්මනට මහාන කරන්න, ඔබ මාස හතරක් ඉන්න ඕන කියලා. එතකොට යාපු අය මොකද කිව්වේ? දමන ගහලා ගියාද? නෑ පිනතුනි, ස්වාමීනි මාස හතරක් නෙවෙයි, මේ ධර්මයේ මට ලැබෙනවා නම් මං අවුරුදු හතරක් සියලුම වත් පිළිවෙත් කරේ මම ඉන්නා කියලා කියනවා. අන්න එවැනි කෙනෙකුට විතරයි පින්තුනේ මේ ධහමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. ලොකු ආඩම්බරකම් තියෙන මාන්නකම් තියෙන ඇයිට මේක කරන්න බෑ? සාමාන්‍ය මට්ටමේ පින් දහම කරගෙන දිවිලෝක යන්න පුළුවන්. මං අහවල් පින්කම කළා, අහවල් පන්සලට මම මේ ආධාරය කළා කියලා බොහොම මාන්නෙන් වැඳ පිළින්න පුළුවන්. ගුණකතන ලබා ගන්න පුළුවන්. නමුත් මේ ධර්මයේ සේවනවත් පින්තුන ලැබෙන්නේ. ඒක ලැබෙන්නේ නිහතමානී පුද්ගලයාටමයි. බැනුම් ආහා හරි මේ ධර්මය අඛණ්ඩව පිළිපදින කෙනාට විතරයි, ඒ ධහම ගෙන කෙනාට විතරයි මේ ධහමේ ප්‍රයෝජන තියෙන්නේ. එහෙම නැත්නම් යාමගදී හැරෙනවා. සත්පුරුෂ ඇසුර කියලා කියන්නේ තම සුවිශේෂ දෙයක් පින්නතුනි. විශේෂයෙන් ධර්මයේ ළඟදී අනතිමානී කියන ගුණය උපරිම මට්ටමින් තියෙනට ඕන. දුක් විඳින හැකියාව තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සෝනා කියලා මෙහෙණියක් වයස අවුරුදු 120යි. රාද කියලා හාමුදුරු කෙනෙක් හිටියා වයස 120යි. මේ දෙන්නාම ගිහි ගෙදර හුඟා කටයුතු කළා. ඉතාම වියපත් වයසේදී මහාන වෙච්ච අය. එතැන් මෙට දානෙට වඩින ස්වාමීන් වහන්සේලා අතුරින් පිටිපස්සෙමයි මේ කට්ටිය යන්නේ. එතැන් මෙට කුඩා හාමුදුරන්ට අවශ්‍ය කරන වත් පිළිවෙත් කරනවා, වතුර හැමුණු කළ දෙම් ආදිය සිදු කරනවා. අන්න එහෙම අනතිමානීව කටයුතු කරපු නිසා මේ රාධා හාමුදුරන්ට පුළුවන් වුණා රහත් වෙන්න. සෝන මෙහෙණියට අවුරුදු 120 දී පුළුවන් වුණා මහාන වෙලා රහත් වෙන්න. පින්නුතුනි මෙන්න මේ ගුණය අපේ ළඟ තියෙනට ඕන. ඒ ගුණය දවසක් දෙකක් විතරක් පෙන්වන්න බැහැ පින්නුතුනි. අඛණ්ඩව ඒ ගුණයට කැප වෙන්න ඕන. දැන් බලන්න ඔබ අධ්‍යාපනය ලැබලා ඔබේ උපාධිය ගන්න, ඔබ අහපු ගමන් මඟ ගැන පොඩ්ඩක් බලන්න ඉගෙන ගන්න කාලේ. කොයි තරම්නම් වසර ගාණක් ඔබ කැප වුණාද? එක දවසක් ඔබට විභාගයේ දවසේ පාසල යන්න බැරි වුණා නම්, විභාගෙට යන්න බැරි වුණා නම් ඔබට උපාධිය ලැබෙනවද? ඔබ මේ අද තියෙන සමාජ මට්ටම ඔබට ලැබෙනවද? එතැන් මිටියක නොලැබෙන තියුණා. වසර 10ක් 12ක් 15ක් 18ක් අඛණ්ඩව අධ්‍යාපනය ලැබුව ඔබ එක දවසක් නෑරම ඔබ කළා. අන්න ඒ ප්‍රතිඵලය වශයෙන් තමයි ඔබ අද මේ සාර්ථකත්වය ලබලා තියෙන්නේ. හැබැයි ධර්මයේ ළඟදී කොහොමද? මේ උනන්දුව තියෙනවද අපි? නමුත් මේ පින්තුන්ගේ එක තියෙනවා, අපි නෑ කියන්නේ නෑ. මෙතන ඉන්න හුඟක් දහමට නැඹුරු වෙච්ච අය ඉන්නවා. ඇතමෙට මුළු අවුරුද්දෙම කටයුතු සංවිධානය කරන්නේ සීල සමාදානයේ තියෙන දවස වෙන් කරගෙන. එදාට මොන වැඩ තිබුණත් ඔබ යන්නේ නෑ. එහෙම පින්තුන් මෙතන ඉන්නවා අපි දන්නවා. අන්න ඒක තමයි ඔබේ ලක්ෂණය කියලා කියන්නේ. ඔබට අවුරුදු 90ක් ගිහලා 100ක් ගියා හරි ඒ ධර්මයේ උපරිම දේ ඔබට ලබා ගන්න පුළුවන් ඒ ගුණය ඔබේ තියෙනවා. එතැමිට සාමින වහන්සේලගෙන් බැනුම් අහන්නත් වෙනවා. ඒ බැනුම් අහා ඔබ අඛණ්ඩව ආපු තරමට තමයි ඔබට මේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. ඒකින් දෙහකින් බැනුමක් අහනකොට ඔබ හිතිරිදව ගත්තොත් අර පොටිල හාමුදුරන්ට මුහුණ දෙන්න පුළුවන් වුණා වගේ ඔබත් හිටියොත් විතරයි ඔබට මේ ධහමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. මේකට හොඳම කතා සෙන් බුදු දහමේ තියෙනවා. සෙන් බුදු දහම ඉගෙන ගන්න ගියම එක පාරු ගන්නන්නේ. කොච්චර ඉහළ තලයක කෙනෙක් ගියත් මාස ගාණක් එතමිට අවුරුදු ගාණක් ඉන්න වෙනවා. හිටියට පස්සේ තමයි ඔවුන්ට ඒ ධර්මය ලැබෙන්නේ. අද වුණත් ඔබ බලන්න එංගලන්තයේ අමරාවතියේ පැවිදි වෙන අය ගැන ඔබ ආරංචි කරලා බලන්න කොහොමද පැවිදි වෙන්නේ කියලා. ලෝකෙ කොතනින් කෙනෙක් ආවත් අවුරුදු ගාණක් ඒවත් පිළිවෙත් කරගෙන ඉන්නට ඕන. ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාගේ හිත දෙනා ගත්තොත් පමණයි පැවිදි වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පැවිදි වුණත් උපසම්බදා වෙන්න නැවත ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාගේ කැමැත්ත ලබන්නට ඕන. එහෙම වුණොත් විතරයි ඒ සාසන වරප්‍රසාද ලැබිලා මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ ඉතාම සරල කාරණයක් මේ සඳහන් කළේ. ඒකට හේතුව තමයි අපි සමහර ධර්ම කාරණා ඉතාම ගැඹුරින් සාකච්ඡා කරනවා. සාකච්ඡා කරේ වුණාට පස්සේ ඇතැම්මිට සමහර අය පොඩි දෙයකටත් කලකිරෙනවා. ඇතැම්මිට අඛණ්ඩව මේ ගමන යන්න බැරුව සමහර විට ගිලිහෙන අවස්ථා තියෙනවා. මෙන්න මේ ගුණ අපේ ළඟ නැති නිසා පින්නොතනේ අපිට මේ දුර ගමන යන්න බැරි වෙලා තියෙනවා. ඒක හිතන්න එපා දේශගෞරවගේ වරදක් කියලා. ඒක අපේ පැත්තෙම තියෙන අඩුපාඩුවක් කියලා හිතන්න. ඒ දහම සරල දෙයක් නෙවෙයි පින්නතුනි. ඒ දහම ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන් වෙතින්. කල්යාණ මිත්‍රයන් වෙතින් ලැබනකොට තමනුත් ඒකට දක්ෂ වෙන්නට ඕන, තමනුත් කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. ඔබේ ළඟත් ඒ සත්පුරුෂ ගුණධම් උපරිම මට්ටමින් තියාගන්නට ඕන. ඒක අහලා දැනගන්න විතරක් නෙවෙයි ඒ පුහුණුව ඒ ප්‍රැක්ටිස් එක අඛණ්ඩව තමාගේ ජීවිතය තුළ තියෙනට ඕන. සාමාන්‍ය දවසට විනාඩි 5ක් විනාඩි 2ක් මේ ධර්මයේ හිතල විතරක් බෑ පින්නතුනි. කරන හැම කටයුත්තක් එක්කම මේ දහමත් එකකට බද්ධ වෙන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ හුස්මට සතිමත් බව එකතු කරන්න ඕන. හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව තියෙන මෙන්න මේ අඛණ්ඩව සිදුවන මේ ක්‍රියාවලිය එකට සමාන්තරව සතිපට්ඨානෙ දිනු කරොත් පමණයි මේ දහමෙන් අපට සැලකිය යුතු කැපී පෙනෙන වෙනසක් පරිවර්තනයක් අපේ ජීවිතවල සිද්ධ වෙන්නේ. එහෙම නැති වුණත් යම් කිසි මට්ටමක ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. හැබැයි අපේ කෙලෙස්වල වෙනසක් අඩුවක් දකින්න තැන් විට තව කල්ප ගානක් ඉදිරියට යන්න වෙයි. බුදුරු ලක්ෂ ගානක් තව ඉදිරියේ මුණ ගැහෙන වෙයි. ඒ අතරේදී අප්‍රමාණ කාලයක් දුගති ගිහිලා දුක් වෙනින සිද්ධ වෙයි. අන්නතරින් වැළකෙන නම් පින්තුනි මේ දහම ලැබෙනකොට ඉතාම මනවෙන් ඒක අහන්නට ඕන. ඒක උපරිම ලෙස මතක තියාගන්න ඕන. ඒක උපරිම ලෙස තමන්ගේ ජීවිතය තුළ පුහුණු කරන්නට ඕන. අපේ ජීවිතයේ යථාර්ථය තමයි මේ රූපාදී ස්කන්ධ පංචකය කියලා කියන්නේ. මේක පේන දෙයක් නෙමෙයි පින්තුනි. මේක සම්පූර්ණ නුවණින් අවබෝධ කරගන්න ඕන දෙයක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ තමයි අපේ ජීවිතයේ යටින් දිවෙන යථාර්ථය. හරියට අයිස්බර්ග් එකක් තියෙනවා නම් අයිස්බර්ග් එකෙන් වතුරෙන් ඉහළට පේන කොටස වගේ තමයි අපට මේ පේන ඥාති මිත්‍ර ආදීන් කෑම බීම රූප ශබ්ද ආදී මේ ඇහෙන ටික අර අයිස්බර්ග් එකෙන් උඩ තියෙන ටික වගේ. නමුත් ඒ උඩ තියෙනට වඩා ලොකු කොටසක් යට තියෙන අයිස්බර්ග් එක යට වතුරෙන් ඇහිලා. අන්නේ වතුරෙන් වැසලා තියෙන කොටස තමයි මේ පංචස්කන්ධය නැත්තම් පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. අන්නේක මතු කළ දෙන්නේ බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා. ඒක පින්නතුනි සාමාන්‍ය බන්දේසියක් උඩ තියලා ඔබට කෑම ටිකක් ගෙනත් දෙනවා කේක් කෑල්ලක් ගෙනත් දෙනවා වගේ දෙයක් නෙමෙයි මේක. මේක සම්පූර්ණයෙන්ම නුවණින් තේරුම් ගන්න ඕන දෙයක්. මේක නුවණත් එක්ක ප්‍රඥාවත් එක්ක ඩීල් කරන එකක් මේක. ඉතාම තියුණු නුවණක් තියෙන කෙනෙකුට පමණයි මේක තේරුම් ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ කය දේශනා කළේ පටිසෝතකාමයෙන් නිපුණං දුද්දසං අනුං රාගරත්ථාන දක්ඛන්ති කියලා. මේක උඩුගම් බලයන දහමක්. මේක ඉතාම සියුම් දෙයක්. සියුම් ප්‍රඥාවක් තියෙන කෙනෙකුට ඉතාම තේරුම් ගන්න අමාරු දෙයක් විදිහට දේශනා කළේ. සාමාන්‍ය ඔබට දානමය පින්කමක් කරන්න සිල් වැඩසටහනට සහභාගී වෙන්න වැඩි දෙයක් තබා කඩින පින්කමක් කරන එකක් වුණත් පිනොතුනි ඒක ලොකු පින්කමක් තමයි. නමුත් ඒක ලොකු දෙයක් කියලා හිතන්න එපා. ඊට වඩා දෙයක් තමයි මේ ඔබ දහමෙන් ලබන අවබෝධය. අන්න ඒක ඊටාම සියුම් දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයේ යටින් දිවෙන යථාර්ථය මොකද්ද කියලා. අන්න ඒ ජීවිත යථාර්ථයයි මේ පංච උපාදානස්කන්ධයෙන් සහ පංචස්කන්ධයෙන් විස්තර කරන්නේ. අපට සාමාන්‍ය පේන්නේ ඇහැට රූපයක් ගැනීම, කනට ශබ්දයක් ඇසීම, නාසයට ගඳ සුවඳක් ඇඳීම, දිවට රසයක් දැනීම, කයට පහසක් ලැබීම, සිතට අරමුණක් ගැනීම. මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මේ දේ අපට හිතෙනකොට නිතරම අපට පේන රූපයක් එක්ක ඔබ ඕනෑම දෙයක් මතක් කරන්න. මතක් කරනකොට මොකද වෙන්නේ? ඔබට මතක් වෙන්නේ මොකද්ද? රූපයක් නේ. ඔබ දැකපු දෙයක් හරි නැත්නම් කනෙන් අහපු දෙයක් හරි නාසයෙන් ගඳ සුවඳ විඳපු දෙයක් හරි රස විඳපු දෙයක් ශරීරයට පහස ලැබෙච්ච දෙයක් මේ මොනම දෙයක් ගැන ඔබ ඇහුවත් ඔබට මොකද මතක් වෙන්නේ? රූපයක් මතක් වෙන්නේ. ඔබ දැකපු දෙයක් ගිහිපු රටක් බලන්න. ඒ රටක යම් කිසි දර්ශනයක් මතක් කරනකොට රූපයක් මතක් වෙන්නේ. කනට ශබ්දයක් අහනකොට බුලත් කොළයක් කිව්වත් නැත්තම් හිඟන්නේ කිව්වත් ශබ්දයක් ඇහෙනවනේ දැන්නේ. අහව ගමම වල රූපයක් නේ මතක් වෙන්නේ. නාසයට ගඳ සුවඳක් එනකොට මේ වෙලාවේ පිච්ච මල් සුවඳක් එනවා. නහයට ආව කියලා කියමු. එතකොට මතක් වෙන්නේ පිච්ච මල් ටිකක් නේ. ගඳක් ආවතින් වාහනික රෝදයක් රබර් එකක් පිච්චෙන ගඳක් ආවතින් දැනෙනවා රෝදයක් මතක් වෙනවා රබර් කැලක් මතක් වෙනවා. ශරීරයට පහසක් ලැබුණොතින් දැන් ඔබ ඉඳගෙන ඉන්න පුටුවේ තියෙන දේ ගැන ඔබට මතක් වෙනකොටම පුටුව තමයි මතක් වෙන්නේ. සිතට සිතුවිල්ලක් ආවදින් කුමන හෝ දෙයක් ගැන වැඩි දෙයක් තබා ධාන මාර්ග ඵල කියන දෙයක් උනත් සිතට සිතුවිල්ලක් ආවදින් ඒත් මතක් වෙන පුද්ගලෙක් එක ධාන ලැබුව කෙනෙක් අහසින් යන කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් ඒ රූපය තමයි මතක් වෙන්නේ. ତୁට මෙන්න මේ යමක් සිතෙනකොට රූපයක් මතක් වෙනව නම් අපට ශනිකව මතක් වෙන එක විතරක් නෙවෙයි ඒ රූපය මතක් වෙනකොට මතක් වෙන අවස්ථාවේදී රූපය තුල හිත බැසගෙන නම් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? කියා අපි අවිද්‍යාවෙන් ඉන්නේ. යමක් මතක් වෙනකොට ශනික රූපයක් මතක් වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? අපේ දුක් විඳින්මින් ඉන්නවා කියන එක. ඒ වෙලාවේ අපි ඊටාම රසවත් කෑමක් අනුගම අනුභව කරමින් ඉන්න පුළුවන්. ඉතාම ලස්සන සින්දුවක් අහමින් ඉන්න පුළුවන්. ඉතාම ලස්සන ඇඳුමක් ඇඳගෙන අතිශය සුගෝභෝගී වාහනයක ඉතාම ලස්සන පාරක දෙපැත්තේ මල් ගස් තියෙන මාවතක ඔබ ගමන් කරමින් ඉන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ අපි විඳින අත්දැකීම ආස්වාදය කොහොමද? මොන වගේ දෙයක්ද? බුදුරජාණන් වහන්සේගේ වචන වලින් කියනවා නම් අර පන පිටින් හැම ගලවපු හරකගේ අත්දැකීම. එක්තරා හරකෙක් ඉන ගවයේ ඒ හරකට නමක් සඳහන් කරන නච්චම්මා ගාවී කියලා. සමනසපු ගවයෙක් ගැන. අපි ඊටාම ආස්වාදයේ සහිතව ශබ්දයක් වින්දත්, ගඳ සුවඳක් වින්දත්, රසයක් වින්දත් අර හැම ගලවපු හරකයි ඊටාම සුළු වේලාවක් ආස්වාදයක් විඳිනවා නම් ආස්වාදයේ ටිකයි අල්ප ආස්වාදයි බහු ආදීනවයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ දෙයින් ආස්වාදයක් නැත්නම් ආස්වාදයක් තියෙනවා. ලෝකෙහි ආස්වාදයක් තියෙන හැට රූප පේනකොට, කණ්ඩ සද්ධානකොට, නාසයට ගඳ සුවඳ විඳිනකොට ආස්වාදයක් තියෙනවා. දැන් ඔබ ගත්ත උපාදිය ගැන බලන්නනේ. උපාදි ප්‍රදානස්සෝයේ සතුටු වුණා නේද? හුඟක් නේ. මෙච්චර මේ වගේ උපාදියක් තියෙනවා, මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා, ડોක්ටරේට් එකක් තියෙනවා කියලා සතුටු වුණා නේද? බලන්න ඔබේ ගැන සතුට විඳපු විනාඩි ගානයි ඒකට ඔබ දුක් විඳපු කාලය අතර කම්පයා කරලා බලන්න පොඩ්ඩ. ඔබට ඔබට තේරෙන තත්ත්වය කොහොමද කියලා. ඔබට දරුවෙක් ඉන්නවා කියලා සතුට වෙන්න පුළුවන්. ඒ දරුවගේ දිනුවක් දැකලා සතුට වෙන්න පුළුවන්. හැබැයි පිටපස්සේ ඔබ කොයිතරම් කැපවීමක්, දුකක්, වෙහෙසක් වෙන්නේ නැද්ද? ඉදිරියටත් කොයිතරම් දුක් ටිකක් ඔබට ඔබේ දරුවා වීම නිසා තියෙනවද? පින්නතනේ ආසාදයක් තියෙනව නැත්තේ නෑ. නමුත් ඒ ආසාදයේ පිටපස්සේ තියෙන මහා ආදීනව ටික බුදුරජාණන් වහන්සේලා දකිනවා. අනේක දැකලා තමයි ඊට වඩා ඉහළ ධර්මයක් මේ අනාවරණය කළ ලෝකෙට දේශනා කරන්නේ. පින්නතනේ අපි මේ සඳහන් කළේ අවිද්‍යාවේ ස්වභාවය. අපට යමක් මතක් වෙනකොට රූපයක් මතක් වෙනවා කියලා කියන්නේම පටිසම්පාදයේ අංග ටික ඔක්කොම අපි බොහොම අභිමානවත්ව සම්පූර්ණ කළ තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, උපාදාන භව, ජාති ජරා මරණ සියල්ලක්ම වැළඳගෙන ඉන්නේ. මේක තමයි යථාර්ථය. මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. එහෙනම් ඇත්තටම අපේ ජීවිතවලට මොකද වෙන්නේ? මෙන්න මේ අවිද්‍යාවෙන් අපි ඉන්නකන් ඒ අවිද්‍යාවේ ස්වභාවය ගැන ධර්මයේ සඳහන් කරනවා හරියට අර බ්ලැක් හෝල් එකක ඉන්න කෙනෙක් වගේ. දැඩි අන්ධකාරයෙන් ඉන්නේ. අපි ඊටාම ඉහළ අධ්‍යාපනයක් ලැබලා ඉහළම බඩු බාඩු පරිහරණය කරමින් ඉතාම ලස්සන විදුලි ආලෝක තියෙන තැනක අපි වාඩි වෙලා හිටියත් ඉදිරියේ පේන රූපය දිහා බලාගෙන ඇස් කඩාගෙන බලාගෙන ඉන්නවා නම් ඒත් අපි ඉන්නේ බ්ලැක් හෝල් එකේ ඉන්නේ අන්ධකාරයේ ඉන්නේ. අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එහෙනම් මේ අවිද්‍යාවෙන් දුර වෙන්න අපි මොකද කරන්න ඕන? මේ වන සිද්ධිය යථාර්ථයෙන් අපි තේරුම් ගන්නට ඕන. මොකද ඇත්තටම වෙන්නේ කියලා. අන්නේ ඇත්තටම වෙන ස්වභාවය තමයි හේතුඵල ධම කියලා කියන්නේ. ඇසට රූපයක් පේනකොට ෂණිකව ඇස නිර්මාණය වෙනවා. ඒක නිකන් වෙන දෙයක් නෙවෙයි. ඊට කලින් තියෙන මානසික ස්වභාවය. සා ඊට කලින් ආත්ම භාවල කරපු කර්මයේ දායද සියල්ලක් මේකට එකතු වෙලා හේතු ගානක එකතුවකින් අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී හේතු ගානක එකතුවකින් රූපය සම්බන්ධ වෙනං ආහාරයත් එකතු වෙලා මේ සියලුම දේවල් ප්‍රතිඵලයක් විදිහට ඇස නිර්මාණය වෙනවා. ඒ ඇස එක දිගටම එක විදිහට තියෙන ඇසක් නෙවෙයි. හැම මොහොතේම මේක කර්මාන ශාලාවකින් නව භාණ්ඩ නිස්පාදනය කරනවා වගේ මනසේ ස්වභාවයට අනුව හැම මොහොතකම මේ ඉන්ද්‍රිය ආයතන සකස් කරමින් ඉන්නේ. මේ මොහොතේ පේන ඇස තියෙනවා නම් ඒ ඇසේ ශක්තිය මේ බාහිරට පේන ඇස නෙවෙයි මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. ඒ බාහිරට පේන්නේ මස් ඇස විතරයි. ඒක චක්කායතනෙ නෙවෙයි බාහිරට පේන්නේ. බාහිරට අපට පේන්නේ රූප ආයතනය. මේ ඇහැට ඇන්නොත් චක්කු විඥානයේ පහළ වෙන්නේ. ඇහැට ඇඟිල්ලෙන් ඇන්නොත් පහළ වෙන්නේ මොන විඥානයද? කාය විඥානය. අපේ කනට ඇන්නොත් සෝත විඥානය නෙවෙයි පහළ වෙන්නේ. මොකද්ද පහළ වෙන්නේ? කාය විඥානය. නාසයට ඇන්නොත් පහළ වෙන්නේ ගාන විඥානයේද කාය විඥානයේද? කාය විඥානයේ. දිවට ඇන්නොත් ඇඟිල්ලෙන් මොන විඥානයද පහළ වෙන්නේ? කාය විඥානය. ජීව විඥානය නෙවෙයි. එතකොට මේ චක්කු සෝත ගාන ජීවහා කාය කියන පින්නතුනේ විඥාන එකක්වත් දකින්න බෑ ඇසෙන්. මේ මනිදස්සනයි. මන ඇතුලේ දකින්න බෑ කියන කමුතෙන් කියන්න ඕනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ එක ආයතනයක්වත් ඇසෙන් බලන්න බෑ. බලන්නේ රූප ආයතනය විතරයි. ශබ්දය බලන්නත් බෑ. ගන්ධය බලන්නත් බෑ. රසය බලන්නත් බෑ. පොට්ටබ්බය බලන්නත් බෑ. ධර්මාලම්බනේ කොහොමද බලන්න බෑ. ආයතන 12න් පේන්නේ සනිදස්සන එකම ආයතනේ ඒ රූප ආයතනේ විතරයි. හැඩ ගොඩනන ආයතනේ. එතකොට මේ චක් ආයතනේ කියන්නේ මේ මස ඇස පාදක කරගෙන තියෙන පෙනීමේ ශක්තිය. ඒ පෙනීමේ ශක්තිය අහුත්වා සම්බුතං හුත්වාන භවිස්සති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්නේ තව හේතු ටිකක් නිර්මාණය කළායි නිරුද්ධ වෙන්නේ නිකම නෙවෙයි. ඒ හේතු ටික ඊළඟට ඔසවලා ගන්නෙ මන ආයතනේ. ඇසට රූපයක් දකිනවා. දකිනකොට හේතු ගානක් එකතු වෙනවා. ඒ මොහොතේ නිර්මාණය කළ දෙන ඇස ඒ ඇහැ පාදක කරගෙන තමයි ඇහි ස්වභාවයට අනුව තමයි රූප පේන්නේ. නමුත් අපිට හිතෙන්නේ කොහොමද? රූපයේ තියෙන හැටියට තමයි මට පේන්නේ කියලානේ. රූපයේ තියෙන හැටියට නෙවෙයි Tamanට පේන්නේ. පින්නතුනි Tamanගේ ඇසේ ප්‍රමාණයට අනුව හැකියාවට අනුව තමයි රූපය පේන්නේ. සරල උදාහරණයක් ගන්න. ඔබ එළියට බැහැලා රාත්‍රිය අහසේ බැලුවොතින් ඔබට තාරකාවක් පේන්නේ. ඔබ තවත් සියුම් උපකරණයකින් බැලුවොත් අන්වීක්ෂණයක් දාලා තරුවක් නෙවෙයි ගැලැක්සියක් කියලා ඔබට පේන්නේ. වඩාත්ම සියුම් උපකරණයකින් බැලුවත් තීරේ එක ගැලැක්සියක් නෙවෙයි මේ ගැලැක්සීස් දහස් ගණක් කියලා. එහෙනම් මොකක්ද ඇත්තටම ඇත්ත වෙලා තියෙන්නේ? අර එක තරුවක් කියලා හිතපු එකද? ගැලැක්සියක්ද? ගැලැක්සි මිලියන ගණනක්ද ඇත්ත? ඒ එකක්වත් නෙවෙයි පිනතුනේ ඇත්ත කියලා කියන්නේ. ඒ මොහොතේ ඒ ඇසේ පෙනීමේ ශක්තියට අනුව නිර්මාණය කළ දීපු රූපයයි එවලිට සත්‍ය වෙලා තියෙන්නේ. ඒක නියම සත්‍ය නෙවෙයි. ඒක තමන්ගේ ලෝකයට සත්‍ය වෙච්ච දේ. ඒකත් දිගට තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ පේන දේ වුණත් පින්නතුනි මේක විද්‍යාඥයෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ බලන එකේ එක ගැලැක්සියක් නෙමෙයි ගැලැක්සි මිලියන ගණනක් තියෙනවා කියලා විද්‍යාඥයන්ට ඔප්පු කළ කියන්න පුළුවන්. පින්නතුනි හිතන්නේ මේක දක්ෂතාවය කියලා. ඒක නෙවෙයි දක්ෂතාවය. මොකක්ද එහෙනම් දක්ෂතාවය කියලා කියන්නේ? ඒ ඉතාම සියුම් උපකරණයකින් ඒ පේන ලෝකයේ ගැලැක්සිස් මිලියන ගණනක් තියෙනවා කියලා අනාවරණය කරාට අපිට දුකෙන් නිදහස් වෙන්න බෑ. ස්ටීවන් හෝකින් වැනියයි මේ අධ්‍යයනය කළ කිව්වා. නමුත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තිබුණද? දුකෙන් නිදහස් වෙන්න බෑ කිනුතුනි. දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕනේ? මේක යථාර්ථය තේරුම් ගන්න එක. මේ පේන වර්ණ රූපය අපට පේනලා හඳුනා ගන්නකොට මොකද වෙන්නේ? අපට කිසිදාක චක්කු විඥාණය මේක හඳුනා ගන්න බෑ. ඒකේ ප්‍රයිමරි නොලෙජ් එකක් විතරයි ලැබෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන්නේන පංචේ විඥානයේ හේකේනච ධම්මා පටිවිජානාති. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ කියලා. අඤ්ඤතර අබිනිපාතමත්තා. මේ ආයතනයට අරමුණ පතිති වීම විතරයි මේ සිද්ධ වෙන්නේ. ඒක තේරුම් ගන්නකොට මොකද තත්ත්වේ? තේරුම් ගන්නේ ඇසෙන්වත්, චක්කු විඥාණයෙන්වත්, චක්කු සම්පස්සෙන්වත්, රූප සංඥාවෙන්වත්, රූප සංචේතනාවෙන්වත්, විපාක මනෝ ධාතුවෙන්වත්, විපාක මනෝ විඥාන ධාතුවෙන්වත් නෙවෙයි තේරුම් ගන්නේ. ඒ සියල්ලක්ම උපේක්ෂා සාගතයි. තේරුම් ගන්නේ මොකෙන්ද? තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. මනෝ විඥාණයෙන් තේරුම් ගන්න විතරක් නෙවෙයි පින්නතුනි. ඒ මනෝ විඥාණයෙන් තේරුම් ගන්නකොට මොකද தත්ත්වය? ඒ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න පාදක වෙච්ච ඒ කරුණු ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. මෙන්න මේකයි තේරුම් ගන්න අමාරු දේ. මෙන්න මේකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන අසිරිමත් ධර්ම කියලා කියන්නේ. මේකට තමයි බුදුරජාණන් වහන්සේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා දේශනා කළේ. උන්වහන්සේට පෙර නොයසු විරුද්ධ ධම්ම පහළ වුණා කිව්වේ මේක. එහෙනම් අපට දුක ඇති වෙන්නේ කොහොමද? අපි දැනට දුකක් හරි සැපක් හරි විඳිනව නම් විඳින්නේ කොහොමද? අර මුල් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන නිරුද්ධ වෙච්ච තැනක ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන මන ආයතනෙන් ගන්න දෙනුයි අපි මෙතෙක් කල දුක් සැප විඳනා විඳලා තියෙන්නේ. ඒ විඳන අවස්ථාවේදී අර රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙතෙක් කලක් අපි දුක් සැප විඳනා විඳින්නේ කොහොමද? මනෝ විඥානයෙන්. පින්නතුනි එතකොට මුලින්ම ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඒක එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ පාදක කරගෙන සංඥා වේදනා දෙකක් හට ගන්නවා. අන්නේ සංඥා වේදනා දෙක ධර්මාලම්බනයක් විදියට මන ආයතනයට නැඹුරු වෙනකොට එහි ප්‍රතිඵලයක් විදියට තමයි මන ආයතනෙ මේක තේරුම් ගන්නෙ. ඒ තේරුම් ගන්න තේරුම් ගැනීමත් ඒ මනෝ විඥානියත් මේ මොහොතේ හේතු නිසා හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. දැන් අපි අපේ දිවට බත් ටිකක් අපි බත් මිටක් කනවා නම් ඒ ආපු බත් ටික පියවර ගානක් පසු කළවිලා තියෙන්නේ. ඒ බත් ටික ගොයන් හැටියට තිමිච්ච දෙයක්. ඒක වී හැටියට තිමිච්ච දෙයක්. වී මෝලකදී අර 10යට කිවච් කරපු දෙයක්. හාල් බවට පරිවර්තන වෙච්ච දෙයක්. අපි කෑවේ හාල්වත් නෙවෙයි. අපි බත් කෑවේ ඒ බත් විතරකුත් නෙවෙයි තවත් දේවල් එකතු වෙලා ඒ ගානක් පියවර ගානක් ගිහිපු තැනක දෙයක් තමයි අපි මේ අනුභව කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒක අනුභව කරලා අපි රස විඳා කියලා කියනකොට අර සියල්ලක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට මේක අපි මේ ටික විස්තර කරන පස්සේ ප්‍රශ්න අහන්නේ නැත්තම් මේක කියාගන්න වෙන්නේ මේ කියන කාරණේ. කියලා ඉවරනාට පස්සේ ඔබට දෙනවා ප්‍රශ්න අහන වෙලාවක් එතෙන්දී අහන්න. එතකොට අපේ ජීවිතේට ඇත්තම මොකද්ද වෙන්නේ? අර මුලින් ස්කන්ධ පංචකය හටගත්තා, හටගත්තු තැනම නිරුද්ධ වුණා. ඒ මුලින් හටගන්න ස්කන්ධ පංචකයට අදාළ දේවල් ටික තමයි ඇසගත්තුතින් ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, රූප සංඥා, රූප සංකේතන. එහැ කියන්නේ එක ආයතනයක් විතරයි එක වර්ග තියෙන්නේ. එක වර්ග ආයතන දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් සිතේ තියෙන වේගවත් බව නිසා අපට පේනවා, හිතෙනවා එක විට ඇසෙනුත් රූප පේනවා, කනෙනුත් ශබ්ද අහනවා, දිවෙන් කටේ ටොපියකුත් තියාගෙන රසත් විඳිමින්, පුටුවක වාඩි වෙලා පුටුවේ පහසත් ලබමින් අපි මේ ඉනවා කියලා තමයි හිතෙන්නේ. නමුත් මේ ක්‍රියාකාරීත්වයන් වෙනස් වේගවත් යන නිසා තමයි එකට තියෙන ඉදිරිය පේන්නේ. එක ආයතනයක් පහළ නිරුද්ධ වෙනවා, මන ආයතන හටගන්නේ ඒකත් නිරුද්ධ වෙලා ඊට පස්සේ තමයි ඊළඟ ආයතනය පහළ වෙන්නේ. එතකොට අර මුල්ම කියන අවස්ථාව ඇස පහළ වුණා නම් ඇසත් එක්ක මේ හටගන්නා වූ ස්කන්ධ පංචකය නිර්මාණය වෙනවා. එතකොට ඇසයි රූපයයි දෙක අයිති වෙන්නේ රූප ආයතනයට, රූපස්කන්ධයට. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් හටගන්න විඥානය හට අයත්වන්නේ විඥානස්කන්ධයට. චක්කු සංපස්සජා වේදනාව අයිති වෙන්නේ වේදනාස්කන්ධයට. රූප සංඥාව අයිති වෙන්නේ සංඥාස්කන්ධයට. රූප සංචේතනාව අයිති වෙන්නේ සංස්කාර ස්කන්ධයට. ඊට පස්සේ විපාක මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව කියන අවස්ථාවකුත් පසු කළ තමයි ඒ විපාක මට්ටි අවස්ථාව නිවටපත් වෙන්නේ. ඒ අවස්ථාව සැපක්වත් දුකක්වත් නෙවෙයි, ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒක විපාක මට්ටමේ අවස්ථාව. ඒක ඊටාම ශනිකයි, ඒක හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා ගිහිල්ලා අපි ඒක තේරුම් ගන්නේ කොහොමද? නව කර්ම විදියට. ඊට පස්සේ අපි තැනක හිට ගන්නවා. ඒ හිට ගන්න තැන කොහොමද? ඒ හිට ගන්න තැන අවිද්‍යාව තුල නම් ඉන්නේ. මේ ක්‍රමවේදය අපි දන්නේ නැත්නම්, මේ ප්‍රොසෙස් එක අපි දන්නේ නැත්නම් අපිට මොකද වෙන්නේ? අපි හිතන්නේ බාහිරයි මේ රූපේ තියෙන කියලා. සරල උදාහරණයක් ගත්තොතින් අපි පිඟානක දාගෙන කැම් ටිකක් කනකොට අපිට මොකද හිතෙන්නේ? කටට රස දැනෙනකොට අපිට මොකද හිතෙන්නේ? මේ රසය දැනෙන්නේ මේ පිඟානේ තියෙන කැමේ කියලා නේද? ඔබට කවදාවත් හිතෙලා තියෙද මේ මොහොතේ මගේ දිවට රස දැනෙන්නේ මේ කටේ තියෙන කැම කියලා? දැන් අපි බණ්ඩ කීවදා කියපු නිසා නිකන් හිතන්නේ නැති සමහර නේද? කැම කනකොට දැන් හිතෙනවා ඇති නේද? ආනන්ද මහත්තයාටම දැන් ටිකක් හිතෙනවා ඇති. එහෙම නොකියුව නම් ඒත් හිතෙන්නේ නැහැ හීනකින්ම. පින්නදුන අපට හැමදාම හිතෙන්නේ මේ වෙලාවේ දිවට රස දැනෙන්නේ මේ පිඟානේ දෙන කැමේ කියලානේ. ඒකම රසයේ කීකෙතම ළඟ ඉන ඇයිද කියන්නේ නංගි බලන්න මේ බොන්චි වල රස. ඔව් මේ බලන්න මේ බැදුම කොච්චර රසද කීක ඒක පෙන්නේ පෙන්නේ නැත්නම් කතා කරගෙන තමයි කන්නේ. නමුත් ඇත්තටම මේ වෙලාවේ රස තියෙන්නේ කොහෙද? අර කටේ තියෙන කැම ටික තමයි අනේ නංගි බලන්න මේ මේක කොච්චර ලස්සනද කියලා කටේ තියෙන කරන් පේනොත් කොහමද? ඈ ආයේ තින් සහෝදර කනොත් ඉවරයි ඊට පස්සේ. බලන්න අර කරපු වැඩේ කියලා. මේ ඇත්ත පෙන්වන්න කියලා වෙච්ච දේ. පින්නතුනි මෙන්න මේ වගේම තමයි ඔබ දරුවෙක් කියලා සතුරු විඳිනවා නම්, ලස්සන සින්දුවක් කියලා රස විඳිනවා නම්, කවුරු හරි මට බැන්නා කියලා හිතනවා නම් මේ හැම දෙයකම යථාර්ථය මොකද්ද? අර මුල් අධ්‍යක්ෂකම නිරුද්ධ වෙච්ච තැනක අපේ මනසින්ම ගත්තු අධ්‍යක්ෂකම ටිකට තමයි මේ සැප දුක් විඳින්නේ. එහෙනම් අපි මෙතෙක් කලක් සැපක් දුකක් විඳනනම් කොහොමද විඳලා තියෙන්නේ? අපේම මනසින් පිනුතුනි. විවැරදියක් තබා පිනුතුන අප කයට පහසක් ලැබුවා නම් දාඩිය දානවා කියලා හරි, හොඳ හීතලයි කියලා හරි, හොඳ ෆෑන් එක මේ ආස්වාදයක් කියලා හරි, කාරු හරි ඔළුවේ හිස රදියට තිර ටිකක් ගන්නකොට සතුටෙන් කියලා හරි අපි ආස්වාදයක් වින්දනම් පින්නතුනේ මතක තියාගන්න. අන්න ඒ කාය විඥානයවත් අපිට හඳුනා ගන්න බෑ. වර්තමානයේ තුල හඳුනා ගන්න බෑ කාය විඥානෙ විදිහට. ඒකේ අපි ආස්වාදේ විඳින්නෙත් මනෝ විඥානයමයි. එතකොට හිතා ගන්න පුළුවන් නේ අපි ආයි දිවට දැනෙන රසය ගැන 아무තෙන් කියන්න දෙයක් නැහැ. ඇහැට ලැබෙන රූපයෙන් රූපය ආස්වාදය මනසෙන් කියන එක 아무තෙන් කියන්න ඕනේ නැහැ පින්නතුනි. අපි කයට යම් කිසි කෙනෙක් අපට ගැහුවා කියලා කවුරු හරි කෙනෙක් මගේ ඔළුව අත ගෑවා කියලා හරි මගේ යාම මාව තුරුළු කරගෙන මට සෙනෙහස දුන්නා කියලා හරි ඒ කායික ආස්වාදයක් වින්දත් අපි ඒක තේරුම් ගනිමු හොගින්ද? ඒ තේරුම් අරගෙන තියෙනත් පින්නතුනි මනසෙන් පින්නතුනි මෙන්න මේක දැකගත්තොත් තමයි දැන් අපි කියමු රාත්‍රී කාලයේ ඔබ ඥාති ගෙදරක ගිහිපු වෙලාවෙදී පින්කමකට ගියා කියමු. ගිහිල්ලා ඥාති ගෙදර කවුරුත් එක්ක එකට නිදාගෙන ඉන්න ඔබේ ළමයා කවුරුත් එක්ක එක තැනක ඇඳක පැදුරක නිදාගෙන හිටියා කියමු. ඔබේ දරුවා කියලා ළඟම දරුවගේ ඔළුවත් අත ගාගෙන නිදාගනිමින් ඉන්නවා. ඔළුවත් අත ගානවා අනේ පුතේ හොඳට නිදාගන්න කියලා. ළඟට තුරුල් කරගෙන තියෙන දරුවා කියලා. උදේ බලනකොට මේ වෙන ළමයෙක් ළඟ නිදාගෙන තියෙනවා. වෙනත් අය කෙනෙක් ගහරි අක කෙනෙක් ගහරි ළමයි තමයි මේ තමන්ගේ දරුවා කියලා මේ තුරුර කරගෙන ඉඳලා ඉඳලා තියෙන්නේ. නමුත් ඔබට ආස්වාදය දැනෙනකොට දැනුනේ කොහමද? තමන්ගේම දරුවා කියලානේ. එහෙනම් ඒ ආස්වාදය ඇත්තට මේ රූපෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ඒ ඇවිල්ලා තියෙන පින්තුනේ තමන්ගේම හිතෙන් ඇති කරගත්තු දෙයක්. බැරි වෙලාවත් ඔබගේ ළඟට වෙලා තුරුල් වෙලා හිටියේ දරුවා ඔබ ඉතාම අමනාප වෙච්ච කෙනෙක්ගේ දරුවෙක් නම් තත්ත්වය මොකද්ද? ඊට පස්සේ පස්සේ ඇතැම්ට කේන්තියකුත් යනවනේ අනේ මේ ළමයටද මම මෙච්චර මේ සේනස දැක්ුවේ කියලා. එතකොට පින්නොතින් බලන්න අපි මෙතෙක් කලක් රූපයකින් සැපත් දුකක් වින්දත් ඉඳලා තියෙන කොහමද එනවා? ඕ මන විඥාණයෙන් ඉඳලා තියෙන්නේ මේ මන ආයතනේ. එතකොට පින්නතුනි මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේ දුක හෝ සැප කියන දෙක බාහිරින් දාවේ නම් අපට සම්පූර්ණයෙන්ම අපි විසින් නිර්මාණය කරගත්තු දෙයක් මේක. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මොකද්ද? අන්න ඒ මුල් ස්කන්ධ පංචකය දුක්ඛ සත්‍ය විදිහට තේරුම් ගන්නට ඕන. දුක්ඛ සත්‍ය ගැන සඳහන් කරන්නේ කායිකං දුක්ඛං කේතසික දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං කියලා. යම් කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒ දේ හැර වෙනත් යමක් තියෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අර මුල් ස්කන්ධ පංචයකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං න දුක්ඛං. යම් කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍යයි, ඒක දුක නෙවෙයි කියලා කියනවා. ඊළඟට එතනම අනිත් වාක්‍ය තියෙනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යං කියලා. යම් කිසි කායික දුකකෝ චේතසික දුකකෝ තියෙනවා නම් කයින් විඳින සිතින් විඳින දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා, ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා කියලා තවත් න්‍යායකින් කියනවා. දැන් අපි ලෙඩවීම, මහලු වීම, කවුරු හරි ගැහුවා කියලා හරි, කවුරු හරි මට බැන්න කියලා හරි දුකක් විඳිනවා නම් ඒක දුක කියලා කියනවා, ඒකට ඒක දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඒ කියන්නේ නව කර්ම අවස්ථාව. ඒ නව කර්ම අවස්ථාවේදී හටගන්නදී දුකයි සාමාන්‍ය කෙනෙකුට ඒක දුකක් කියලා පේනවා. ඒ වගේම මේකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි කියන්නේ? ඒකට පාදක උනේ අර මුලින් තිබෙච්ච දුක්ඛ සත්‍ය. මුලින් නිරුද්ධ වෙච්ච දුක්ඛ සත්‍ය පාදක කරගෙනයි මේ නව කර්ම හදාගත්තේ. ඒ නිසා මේ දුක කියන එක දුක්ඛ සත්‍යෙන් බැහැර දෙයක්වත් නෙවෙයි. එතකොට දුක තියෙන හැමතැනම දුකක් තියෙනවා, දුක්ඛ සත්‍යයක් තියෙනවා. හැබැයි මේ දෙක වෙන් කළ හඳුනා ගන්න බෑ අපට මේ තථාගත ධමයක් Tamante ලැබෙනකම්. අන්න ඒකයි වෙනස. එතකොට හැම දුකක්ම කායික මානසික දුකක් විඳිනව නම් ඒකට දුක කියලා කියනවා, ඒකට දුක සත්‍යයක් කියලා කියනවා. හැබැයි දුක්ඛ සත්‍ය දුකක් වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය දුකක් වෙනවා නම් රහතන් වහන්සේ දුක් විඳින කෙනෙක් වෙන්නට ඕන. එහෙම වෙන්නේ නැහැ. රහතන් වහන්සේට දුක්ඛ සත්‍ය තියෙනවා. අතීත කර්ම විදියට විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් තියෙනවා. නමුත් ඒ අවිද්‍යාවෙන් අරගෙන නව කර්ම හදාගන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දුක ස්පර්ශ කරන්නේ නැහැ. උන්වහන්සේ ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක දුරු කරන්නේ කොයි වෙලාවේද? ඒ ආසවක්ඛිනානි ලබන මොහොතේදී මේ සියලු දුක් නිමාටපත් කරනවා. ආයි මැරෙන අවස්ථාවේදී නෙවෙයි මරණ දුක දුරු කරන්නේ. මහලුණාට පස්සේ නෙවෙයි ජරා දුක දුරු කරන්නේ. ලෙඩක් හැදිච්ච වෙලාවේදී නෙවෙයි ව්‍යාධි දුක දුරු කරන්නේ. ආසවක්ඛිනානිය සමගම මේ දුක් ටික නිදහස් වෙනවා. දැන් ඔබ මේ සුතමේ ඥානෙ ලබන හැටි මේ කියන්නේ ඔබේ කන් දෙකට මේ ධර්මයේ අහලා ඔබ සුතවන්ත කෙනෙක් වෙනවද කියන එක පිළිබඳව පියවර ටිකයි මේ යන්නේ. හොඳට කල්පනාම අහගෙන ඉන්න ඕන. එක තැනක් හරි තමට මිස් වුණා තින් තමන් සුතවන්ත කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට මුල් අධ්‍යක්ීමට කියන්නේ ස්කන්ධ පංචකය. ඒක පිරිසුදු අවස්ථාවක්. ඒකට කියන්නේ පකති පරිසුද්ධ මිදන් කියලා කියනවා. අන්න එතෙන්ටයි කියන්නේ පවස්තර මිදන් බෙක්වේ චිත්තං කියන්නේ ඒකයි. ඒ මුල් ස්කන්ධ පංචකයේ තියෙන සිත පිරිසුදු හිතක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ විඥානයක්. ඒක පිරිසුදු අවස්ථාවක්. ඒක කෙලෙස් සමග මිශ්‍ර වෙච්ච එකක් නෙවෙයි. කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ විඥානයක්. එතකොට අන්න ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒක පාදක කරගෙන ඊට පස්සේ අපේ මාවත් දෙහෙක යනවා. එකක් තමයි ඒ ගැන අනවබෝධයෙන් අවිද්‍යාවෙන් නැවත අර බත්පිඟානේ පැත්තට හැරිලා මේ රස ආපු කෑම මේකේ තියෙනවා කියලා බලන වගේ තමයි බාහිර ලෝකයට අපි ආසා කිරීම. අමුදෙන් පින්නොතින ආසා කරන දෙයක් නැහැ. අවිද්‍යාව සාගතෝ බලන විතරයි තියෙන්නේ. අවිද්‍යාව තියෙනවා නම් අනිත් ඔක්කොම පරිසම්පාදයන්ග ටික නිර්මාණය වෙලා තියෙන තමන්ගේ පැත්තට සංසාර චක්‍රයේ පැත්තට. ඊටාම පොල් කෙන්දක තරම් දෙයක් ගන්න. මහ ලොකු දේවල් නෙවෙයි. ගොඩ නැගිලි ගිය දොරිඩ කණ නෙවෙයි. ඉදි කට්ටක පොල් කෙන්දක දෙයක් හරි. බාහිර දෙයක් තියෙනකොට මේ දේ බාහිරය කියලා තියෙනේ කියලා තමා හිතාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ තමාට සියලුම දුක් එන්න සියලුම සුසුකන් ටික තමා හදාගෙන ඉන්නේ. සර්ටිෆිකේට් එක තියෙනවා. බය වෙන දෙයක් නැහැ. ඕන තැනක ගියාම රැකියාව තියෙනවා. ජරා මරණ දුක් විඳින රැකියාව තියෙනවා. අපායට යන රැකියාවට ඔක්කොම සුසුම්ණ ටික තියාගෙන ඉන්නේ මේ. ඕන කෙනෙක් බනිනකොට බැනුම් අහන්න පුළුවන්. ඇයි සාතික තියාගෙන ඉන්නේ? සර්ටිෆිකේට් එක ඥානෙ මට බනින්න කියලා ඕන කෙනෙකුට කියනකම් ඉන්න පුළුවන්. බනින්න ඕනේ නැහැ. නරක විදියට ඇස් දෙක රවුම් කරලා බැලුවත් ඇති. මෙහෙ අඩාගෙන දුවන. පින්නතුනි අපි තවදුරටත් මේ දුක් ටික විඳිනවද? රූපේ මත අවිද්‍යාවෙන් බැසගෙන තවත් අනිත්‍යයේ බැනුම් අහන කැමැතිද? බැනුම් අහන කැමැති නම් මේ ඉන්න අවිද්‍යාවෙම ඉන්න. ඒකට අකමැති නම් තමන් ගමන් මඟ තමන් තීරණය කරන්න ඕන. මොකක්ද ඒ ගමන් මඟ කියලා කියන්නේ? මේ ඇහැට රූපයක් පේනකොටම තමා දක්ෂ වෙන්නට ඕන. මේ පේන්නේ ඇස නිරුද්ධ වෙච්ච තැනක. මේ දකින්නේ මනෝවිඤ්ඤාණය කියලා දකින්නවා. ඒ මනෝවිඤ්ඤාණයෙන් දකිනකොටම මොකද වෙන්නේ? තමන්ට යමක් ගැන ආසාවක් හරි අමනාපයක් හරි ඇති වෙච්ච ගමම්ම තමන්ටම තමන් ගැන දුකයි. තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් ඇති වෙනවා. අනේ මට දැන් වැරදුනා තමයි කියලා. ඒකට කියන්නේ අට්ඨේ යති හරා යති jigucchati කියලා. මේක නිසරු දෙයක් ඇටියෙද ලැජ්ජා සාගත පිළිකුල් සාගත දෙයක් විදියට මොහොපත් වෙනවා. මෙන්න මෙතෙන්ට තමයි පිනුතුනි නියම හිරියොත් අපේ කියලා කියන්නේ. අපි කියන්නේ හිරියොත් අප ලැජ්ජාවයි කියලා කියන්නේ. ලෝක පාලක ධර්ම කියන්නේ සාමාන්‍ය ලෝකේ නම් වැරදි කරන්න තියෙන ලැජ්ජාවයි තමයි කියන්නේ. නමුත් ගැඹුරට යනකොට ධර්මයේ විමසනකොට මෙන්න මෙතෙන්ට තමයි තමන්ටම තමගෙන ලැජ්ජාවක් ඇති වෙනවා. බාහිර රූපයක් ගැන ආසාවක් ඇති වෙනවා නම් ආසා කරලා තියෙන ඇත්තටම රූපෙට නෙවෙයි තමන්ගේම මනසට මේ. කාට හරි ඊර්ෂ්‍යා කරා නම් ඊර්ෂ්‍යා කරලා තියෙන අනිත් කෙනාට නෙවෙයි තමන්ටම තමන්ගේම හිතට. තමන්ට මේ වගේ සුසුකාන්තිය කියලා මාන්නයක් ඇති කරගෙන තියෙනවා නම් ඒ ඇති කරගෙන තියෙන තමන්ගේ වාහනයටවත් තමන්ගේ සර්ටිෆිකේට් එකටවත් නෙවෙයි තමන්ගේම මනසට. කාට හරි වෙනස්කමක් කරා නම් කාටරි හොඳ පාඩමක් ඉගැන්නුවා කියලා අපි කියනවනේ නේ. මං එයාට හොඳ දෙකක් කියලා හොඳ පාඩමක් ඉගැන්නුවා. කාටද පාඩමක් උගන්වලා තියෙන්නේ? තමන්ගේම මනසට මේ පාඩම උගන්වලා තියෙන අනිත් පැට නෙවෙයි ඇත්තෙම. පින්නතුනි යම් තා ජීවිතේ බලන්න අපි කරපු දේවල් මේ දෙක අතර සියලුම දේවල්. සියලුම දේවල් කියන්නේ පින්නතුනි සියලුම දේවල්. වෙන කතාවක් නැහැ. අපි මෙතෙක් කල කරපු සියලුම දේවල් කළා තියෙන රූපේ නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝ විඥානයත් එක්ක කරපු ඩීල් එකක් මේ. සියලුම දේවල් කියන්නේ සියලුම දේවල්. ඒක එහෙම ඉදන්නේ. අවදෙලින් වෙලා ඉදරන්නේ සිහිනේදී සිහින අධ්‍යක්ෂක නම් ඒත් කළ තියෙන එකම තමයි. සිහිනේදී බය වුණා නම් සිහිනේදී හොඳ කෙනෙක් කියලා කතා බහ කරා නම් ඒ හැම දෙයක්මත් වෙලා තියෙන මෙතෙක් කලක් වෙන උතුන මනසින් අපි ඒක හඳුනාගෙන තියෙන මනසින්. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. මේකෙන් කියන්නේ නෑ බුදුදහමෙන් රූපයක් නෑ කියලා කියනවා කියලා. රූපයක් නෑ කියලා කියන්නේ නෑ. රූපයක් තියෙනවා. රූපයක් තියෙන නිසා තමයි අපිට මේ වර්ණ රූපේ පේන්නේ. මේ රතු පාට කියලා, මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා මේ වර්ණය තමන්ට එන්නේ. ඒකට මූලික වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වල එකතුවක් ලෝකයේ තුල තියෙනවා. හැබැයි ඒ ටිකක් පින්නතුනේ සැකසෙන්නේ අපේ මනසට අනුව. අන්න ඒකයි තියෙන අසිරිය. වෙනත් අය කියන්නේ මේක ඕනම කෙනෙකුට එක වගේ අත්දකින්න පුළුවන් කියලා. නමුත් බුදුදහමේ වෙනස තමයි මේ පේන රූපය මගේ ලෝකයට මේ මොහොතේ නිර්මාණය වෙන රූපයක් මේක. මගේ ලෝකයට උනත් ඊළඟ මොහොතේදී මේක වෙනස්. මගේ මනස ඊළඟ මොහොතේ වෙනස් වුණොත් මේ පේන ලෝකයේ සම්පූර්ණ වෙනස් වෙන පුළුවන්. එතකොට සුතවන්ත භාවය කියන්නේ මොකද්ද? අපි ඇස කන ආදී ඉන්ද්‍රියකින් යමක් ස්පර්ශ කරන මුල් අවස්ථාවේ ඇතිවන රූප වේදනා සංඥා සංඛාර විඥානවල ස්වභාවය තේරුම් ගැනීම ඒව සකස් වෙන්නේ අවිද්‍යා කර්ම තෘෂ්ණා නිබ්බති ලක්ෂණ නොදැනීම ආහාර ස්පර්ශ කියන මෙන්න මේ හේතු මතයි ඒ මුල් ස්කන්ධ පංචකය නිර්මාණය වෙන්නේ. හැබැයි ඒ අවිද්‍යාවේ හේතු නිසා හටගත්තට ඒ හටගත්තු ඵලයේ අවිද්‍යාව නැහැ. අන්න ඒකයි වෙනස. ඔබේ කුසෙන් දරුවෙක් දරුවා නිර්මාණය කළාට ඔබේ කුසේ දරුවා මාස 8ක් 9ක් හිටියද දරුවා මේ ලෝකෙට නිර්මාණය වෙනකොට අර ශරීරයේ හිටිය කාලේ දේවල් ටික නෙවෙයි තියෙන්නේ. අන්න ඒ වගේ අපි අර මුල් අධ්‍යක්ීමට පාදක වෙච්ච අවිද්‍යාවේ හේතු අකුසල ධම් ටිකක් තියෙනවා. හැබැයි ඒ නිර්මාණය වෙන අවස්ථාවේදී ඒක පිරිසිදුයි. ඒක ප්‍රතිපලයේ පිරිසිදු ඒක විපාක මට්ටම. එතකොට අන්නේ විපාක මට්ටමේ අවස්ථාවට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක්ඛ සත්‍ය පාදක කරගෙන ඊට පස්සේ පැති දෙකක් යනවා. එකක් තමයි අපි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර රැස් කරනවා. එතකොට අපුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ demeritorious actions කියන එක. ඊට පස්සේ අපුඤ්ඤාවි සංඛාර meritorious karma actions කියලා. meritorious mental formation. ඊට පස්සේ ආනෙන්ජාවි සංඛාර imperturbable mental formations කියලා නොසැලෙන අරූපාවචර ධානය ලබන හේතු වන actions ටිකක් අපි කරගන්න. මෙන්න මේ විදිහට ඒ අවිද්‍යා පාදක කරගෙන එක්ක බාහිර ලෝකයක් තියෙනවා නැත්නම් ඒ ලෝකේ තමන්ගේ මනසේ තියෙන කියලා මේ දෙපැත්තෙන් එක පැත්තක අවිද්‍යාවෙන් ගත්තොත් ඊට අනුරූපව අපි එක්ක හිත පිරිසුදු කරගෙන අපුඤ්ඤාපි සංඛාර කරනවා කන්නන් කන්න විපාකම් කළු විපාකගෙන දෙන කළු කර්ම කරනවා නැත්තම් ධර්මයක් අහලා තියෙනවා නම් කම්මස්සකතා සමාධිය තියෙනගෙන සොක්ඛං සුඛ විපාකං කියපු විදියට සුදු විපාක ලැබෙන සුදු කර්ම කරගන්නවා නැත්තම් ආනිජබ සංඛාර විදියට සුදු කර්ම සිදු කරගන්නවා. මේක තමයි සාමාන්‍ය ලෝක යන ක්‍රමය. ප්‍රතිස්කන්ධ පංචකය හටගත්තා ඒ ගැන නිසි අවබෝධයෙන් නොසිටියෝතින් අපි එක්කෝ අපුඤ්ඤාභි සංකාර සිද්ධ වෙනවා, එක්කෝ පුඤ්ඤාභි සංකාර සිද්ධ වෙනවා, නැත්නම් ආනිඤ්ඤාභි සංකාර සිද්ධ වෙනවා. හැබැයි මෙහෙම කිව්ව ගමන් කලබල වෙන්න එපා. දැන් මේක කිව්ව ගමන් ඉඳලා පුඤ්ඤාභි සංකාර දුරු කරන්න කලබල වෙන්න එපා. මෙන්න මෙතෙන් තමයි අපට වරදින්නේ. එක පාරම පුඤ්ඤාභි සංකාර දුරු කරන්න තමයි බලන්නේ මේක කිව්ව ගමන්. අපුඤ්ඤාභි සංකාර වලට කිසිම කතාවක් නැහැ. මේක කිව්ව ගමම මතක් වෙන්නේ පුඤ්ඤාභි සංකාර දුරු කරන්නේ කොහොමද කියලා. මේ පින්නතුනේ මම හිතන මාරේ කරන්නේ මේක. මේක අහපු ගමම එහෙනම් ස්වාමීන් වහන්සේ මේ අපි පින්කම් කරන්නේ අවිද්‍යාව වෙන්නේ. එහෙනම් දන් දෙන එකම කොහොමද කරන්න ඕන? මෛත්‍රී භාවනා කරනකොට ආත්ම සංඥාව නේද? ඔන්න ප්‍රශ්න ටිකක් එනවා ඊට පස්සේ. අනිත් වැඩ කරන හැම වෙලාවෙදිම අකුසල කර කර ඉඳලා සාමාන්‍ය විද්‍යාවෙන් ගිලිලා ඉඳලා පින්කම් කරන්න කියනවා මේක මතක් වෙනවා. තේනොතේ මෙතනින් වරද ගන්න එපා. මෙයා කරුණාවෙන් මේ කියන්නේ. අමනාපයෙන් නෙමෙයි කියන්නේ. අපට මඩ ගොඩේ ඉඳගෙන එකපාර මඩ හොදන්න බෑ. මඩ ගොඩේ ඉඳලා මඩත් එක්ක මඩෙන් එළියට එන්න ඕනේ. එළියට ඇවිල්ලා ටික දුරක් මඩ ගාගෙනම පාර දිගේ ගිහිල්ලා තමයි ළිඳ ළඟට යන්නේ. රෙස්ට් රූම් එකට යන්නේ. ඊට පස්සේ තමයි එතෙන්දි තමයි මඩ ඔක්කොම අයින් කරගෙන හොදගෙන එළියට යන්නේ. කවදාවත් අපට මඩ ගොඩේ ඉඳගෙන මඩ හොදන්න බෑ පින්නතුනි. ඒ මඩ ගොඩේ ඉඳගෙන ඒ සංසාර චක්‍රයේ තුල ඉඳගෙන අපි මුලින් කරන්නේ පුණ්‍යපි සංකාර කරනවා. අම්මට තාත්තට සලකනවා, දන් දෙනවා, අසරණයට සලකනවා. ඒව කර කර තමන් ධර්ම ශ්‍රවණය කර කර තමන් දක්ෂ වෙනවා. ටිකෙන් ටික මුලින් අපුඤ්ඤාභි සංකාර දුරු කරන්න. ඊට පස්සේ තමන් මේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට ඔන්න තමන්ට තේරෙනවා තමන් අවිද්‍යාවේ පැත්තට ගියොත් තමන්ට දුක ස්පර්ශ කරන්න වෙන්නේ. කොයිතරම් පින්කම් කරමින් හිටියත්, මහා විශාල පින්කමකට අත ගහමින් හිටිය වුණත් ඒ මොහොතේ බාහිර රූපයේ තුල හිත බැසගෙන නම් ඉන්නේ ඒ පින්කමට ස්වාමීන් වහන්සේ බණ කියනකොට ඒකට සතුටුත් වෙනවා. එතකොටම කවුරු හරි කෙනෙක් බණිනේකුත් කියනවා. අර පින්කම ගැන හිතලා අපි එතෙන්දී හිත බැසගෙන අවිද්‍යාවෙන් සතුටු නොවතින් ඒ සතුටු වෙන මට්ටමටම මොකද වෙන්නේ? කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔය පින්කමයි බොරුවට කරේ, ඔය රඟපාන්නේ කරේ, ඔය ලෝකෙට පේන කරේ කියලා එතනින්ම තව කෙනෙක් ඇතමිට කියනවා. ඒ සද්දේ අහලා ඒ දුක ටිකක් විඳිනවා අපි. හිත හදාගෙන හිටියොත් එහෙම බැරි වෙන්න පුළුවන්. නමුත් අපි මෙන්න මේක තේරුම් ගත්තොත් අපි කරන්නේ මොකද්ද? පින්කම් නොකර ඉන්නව නෙමෙයි කියන්නේ. පින්කම් කරනවා. පින්කම් කරන ගමන් තමන් දක්ෂ වෙනවා. එහෙනම් මේ අවිද්‍යාවෙන් තමන් සම්පූර්ණයම නිදහස් වෙන්න ඕන කියලා ඊට පස්සේ මොකද කරන්නේ? අත්ති බික්කවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛයය සංවත්තති. කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂේ කිරීම සඳහා හේතු වන කර්ම ටිකක් කරනවා. ඒ මොනවද? දැන් තමන් දන්නවා සෘතවද්ද වා ඇති කරගෙන තියෙන්නේ. දැන් ඔන්න ටික ටික සෘතවත් බව ඇති වෙනවා. මොකද්ද සෘතවත් බව කියලා කියන්නේ? සෘතවත් බව කියලා කියන්නේ තමන් දන්නා මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙච්ච බව දැනන ගත්තොත් එකාතකෙන් අකුසල වෙන්න පුළුවන්, අපුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පුඤ්ඤාවි සංඛාර සිද්ධවන්නේ මේ අවිද්‍යාවෙන්මයි. ඒ නිසා මන් ටික ටික අනිත් පැත්තට යන්න ඕන කියලා තමා විදර්ශනා භාවනා කරනවා. ඒ මොකද්ද? ඒ තමයි තමන් විවේකයේ සලසාගෙන සීලයක පිහිටලා ටිකෙන් ටික මොකද්ද කරන්නේ? අර ආරියසංගික මාර්ගයේ ඉඳගෙන මෙයා සිත වඩනවා. සිත සමාධිමත් කර කර සමාධිය තුල ඉඳගෙනත් ඔහු ලෝකයේ තුල ඉන්නේ සීල සත්ව සුවපත් වෙත්වා කියලා ඔහු පුඤ්ඤාවි සංඛාරේ ඉන්නේ. පුඤ්ඤාවි සංඛාරෙන් හිත තැම්පත් කරගෙන ඔහු මොකද්ද කරන්නේ? ඊට පස්සේ කම්මක්ඛය සංවතති කියපු විදියට ඔහු බලනවා ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා. දැන් මේකේ නා බලන්නේ මොකද්ද? දැන් මේ ඇහැට රූපේ පේන අවස්ථාවේ බලන්නේ මොකද්ද? මේකට පාදක වෙච්ච දැන් ඇස නිරුද්ධ වෙලා තියෙන්නේ, රූපේ නිරුද්ධ වෙලා තියෙන්නේ, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා තියෙන්නේ. චක්කු සම්පස්සය රූප රූප සම්පස්සජා වේදනාව රූප සංඥා රූප සංචේතන මේව නිරුද්ධ වෙච්ච තැනකයි මේක තියෙන්නේ කියලා දකිනවා. ඔහු මේක ඇහැට රූපයක් පේනන කම ඉන්නේ. ඔහු දන්නව දැන් ඉදිරියේදී මේක ජීවිත යථාර්ථයක් කරන්න ඕන නම් ඔහු විවේකයේ ලැබෙන හැම අවස්ථාවකදීම මොකද කරන්නේ? ඔහු විවේකයේ සලසාගෙන ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, චක්කු සංපස්ස අනිත්‍යයි, රූප සංඥා, රූප සංචේතන අනිත්‍යයි කිය කිය බල බල ඉන්නවා. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි, සෝත සංපස්ස අනිත්‍යයි, සෝත සංපස්ස ජා වේදන අනිත්‍යයි, සද්ද සංඥා, සද්ද සංචේතන අනිත්‍යයි කිය කිය බලනවා. දැන් මේක බලන එක තමයි විවේක විඳගෙන මේක බලන එක තමයි යුද්ධය සඳහා ආයුධ මුහත් කිරීම. ආයුධ මුහත් කරලා හොඳට තියාගෙන ඉන්නවා. තියාගෙන ඉඳලා මොකද යුද්ධය කියලා කියන්නේ? ආයුධ ටික මුහත් කරලා කබඩ් එකේ දාලා යතුරු දාලා යතුරු තරම් තියලා ඉන්නව නෙවෙයි. නිතරම ඕපන් කරලා තියෙන්නේ. යතුරු දාන්නේ නැහැ දොරේ. නිතරම දොර ඕපන් කරලා ඕන වෙලාවක ගන්න බලාගෙන ඉන්නේ. කවුරු හරි බැන්නක් ගමම දන්නවා මේක මේ වෙලාවේ මේ රූපයට හිතුවට මේක සබ්දේ නිරෝධයේ තැනක මං මානසින් මේක තේරුම් ගන්න කියලා ඔන්න යුද්ධයේ සටන තියෙන අවස්ථාව. නමුත් අපේ තත්ත්වය මොකද්ද? අපි හොඳට ආයුධ ටික මුහත් කළා, අල්මාරියක දාලා ලොක් කළා කියලා තියෙන එක හැම කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැ. අර ත්‍රිපිටක පොත් ටික කබඩ් එකේ දාලා ලොක් කරලා තියෙනවා වගේ අල්ලන්නේවත් නැහැ. පොත දිග හරින්නේවත් නැහැ. ඇයි පොත් ටික ලස්සනට තියන්න ඕනේ කියලා තියාගෙන ඉන්නේ? පින්නතුනි යුද්ධය කියන්නේ මේ ඇහැට පේන රූප පේන අවස්ථාව, කනට ශබ්ද අහන අවස්ථාව, මේ හැම තැනකදීම Taman දක්ෂ වෙන්න. දැන් මේ අධ්‍යක්ෂීමේ අවස්ථාව හිතට ඇස් දෙක පියාගෙන බලන්න. රූපය පේන අවස්ථාව, රූපයක් නැහැ කියනව නෙවෙයි මේ රූපේ පේන අවස්ථාව මම මේක තේරුම් ගන්නේ මනෝ විඥාණය කියලා දකින. මෙන්න මේක තමයි යුද්ධ කරන අවස්ථාව. හැබැයි මෙහෙම කරා කියලා අපි එදිනෙදා කරන යුතුයකම් ටික නොකර ඉන්නවත්, රැකිරක්ෂා නොකර ඉන්නවත් නෙවෙයි මේ කියන්නේ. ඒව අපි සාමාන්‍ය විදිහට කරනවා. හැබැයි අපි දන්නව ඒ වගේ නෙවෙයි නියම මානසික සුවේ තියෙන කියලා. ඒව අපි කරන්නේ ඇයි? ඒව අපි කරන්නේ මේ ආධ්‍යාත්මික ගමනට පහසුවක් වෙන්නයි කරන්නේ. දැනට අපිට අම්මා තාත්තා ඉන්නවනම්, ස්වාමි භාර්යාවන් ඉන්නවනම්, දරුවෝ ඉන්නවනම්, ඒ යුතුයකම් ටික මැනවින් කරොත් තමයි මේක අපට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. අපි ඒ ටික නොකර භාවනා කරන්න කියලා වැඩ නොගෙල හිටියොත් අපට ඊට පස්සේ ඔය අනිත්‍යය දුක් විඳින නෙවෙයි, ඊට පස්සේ අනිත්‍යය පොලිසියයි, ගෙදර අනිත්‍යයි. මේ අපට කැමරේ එක හම්බ කරලා දෙන්නේ නැහැ කියලා. ඒ නිසා පින්නොත්නේ අපට සිද්ධ වෙනවා අර සමාජ සම්මත විදීමේ යුතුයකම් ටික කරන්න අපේ අමතාත්තිනවන සලකන වෙනවා අපට. ඒ සලකලයේ පිනත් අපි අරගෙන අපි ආශිර්වාදය ගන්න මේ ආධ්‍යාත්මික ගමනට කල්යාණ මිත්‍රයන් ලබා ගන්න, මේකට විවේකී ලබා ගන්න, මේකට නිරෝගී භාවය ලබා ගන්න, මේ ගමන් මඟ පහසු වෙන්න තමයි අපි මේ පින්කම් ටික කරලා ආශිර්වාද ලබා ගන්නෙ. අපි කොමන පින්කමක් කළත් අම්මට තාත්තට සැලකීමේ ඉඳන් දරුවන්ට උදව් කිරීමේ පටන් කටින පින්කම නැවති පින්කම කිරීම දක්වා මේ අතර පරාසය කරන සීලොම පින්කම් Taman තේරුම් ගන්න. මේව කළා ඒ මතය අපි සතුටු වෙන නෙවෙයි මේ කරන්නේ. ඒ හැමදේම කරන්නේ තමාගේ මේ ආධ්‍යාත්මික ගමන් මඟට පහසුවක් වෙන්න, ආශිර්වාදයක් වෙන්න, ආනිසංසයක් වෙන්න කියන එක තමයි තේරුම් ගන්නට ඕන. එතකොට පින්නතුනේ මේ මහා කොට්ටිත හාමුදුරුවෝ මේ සූත්‍රෙන් අහන ප්‍රශ්නේ මොකද? සරියුත් මහීමන වහන්සේගෙන් අහනවා සාරිපුත්‍රයන් වහන්සේ, යම් කිසි කෙනෙක් ශ්‍රුතවන්ත භාවය ලැබුවා නම්, මොකද ශ්‍රුතවන්ත භාවය කියන්නේ? කන් දෙකෙන් අසා දැනගත්තා නම් මේ ලෝකයේ තියෙන වටිනාම දේ තමයි මේ ඔබ අසා දැනගත්තේ. මේකට තමයි ශ්‍රවණ අනුසරිය කියලා කියන්නේ. මේ දේ අහන්නට අපේ අප්‍රමාණ පින්කම් සසරිදී කළ දින පිනතුනි. මේක සරලව නිකන් ලැබිච්ච දෙයක් කියලා හිතන්න එපා. ඔබ මේ පණිවිඩය අහනකොට ඔබ පහදෙන්න ඕන, ගෞරව කරන්න ඕන ඇත්තටම මේ බණ කියන හාමුදුරන්ට නෙවෙයි. මේ ගෞරවය ලබා ගන්න අපට අයිතියක් නැහැ. මේ සීලම ගෞරවය යන්නේ බුදුරජාණන් වහන්සේට. මේ සීලම ගෞරවය යන්නේ අතීතයේ පටන් වැඩ සිටිය ඒ සරුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලට. මේ ගෞරවය යන්නේ අපට කිසිම ගෞරවයක් ලබා ගන්න මෙහි අයිතියක් නැහැ. ඒ උත්තමයන් වහන්සේලට අපි ගෞරවය පවරලා අපි මේකේ ආනිසංසය ශ්‍රුතවන්ත භාවය ලබා ගන්නට ඕන. සරුවත් මාහිමියන් වහන්සේගෙන් අහන්නේ මහා කොටිත හාමුදුරුවෝ මෙන්න මේ ශ්‍රුතවත් භාවයේ ලැබිච්ච කෙනා මොකද කරන්න ඕන කියලා. අන්නේ ශ්‍රුතවත් භාවයේ ලැබිච්ච කෙනා මේ පංච උපාදස්කන්ධය රූප වේදනාදී මේ ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් gaduwak වශයෙන් සැතක් වශයෙන් ආබාධයක් වශයෙන් වෙනත් නැති දෙයක් වශයෙන් මේ ආදී විවිධ ආකාරයෙන් බලන්න කියලා කියනවා. පින්නතින් මෙතෙන්දී කාරණා දෙකක් තියෙනවා. මේක හොඳට මේ අවස්ථාව තේරුම් ගන්න. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පිරිසුදු අවස්ථාවකට ආකාර කීපකින් විස්තර කරන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ලැබෙන මුල් මධ්‍යක ස්කන්ධ පංචකය. ඒකත් පිරිසුදු අවස්ථාවක්. ඒක දුක සත්‍ය අවස්ථාවක්. හැබැයි ඒකට කියනවා සක්කාය කියලා. අර මුල් ස්කන්ධ පංචකයට සක්කාය කියලා කියන සක්කාය කියලා සූත්‍රය ඇතුළේ ඒකේ සඳහන් වෙනවා. පංච ස්කන්ධයට සක්කාය කියලා කියනවා. ඒක සක්කාය වෙන්නේ පෘථග්ජන භූමියේ ඉන්න කෙනාට. නැත්තම් තවදුරටත් අවිද්‍යාව කියන කෙනාට තමයි ඒක සක්කාය වෙන්නේ. සක්කාය වෙන්නේ. රහතන් වහන්සේටත් ඒ ස්කන්ධ පංචකයම පහළ වෙනවා. හැබැයි ඒකට සක්කාය කියලා කියන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අර ස්වාමීන් වහන්සේලා උදාහරණයක් විදිහට කියනෝනේ සීනි බෝතලේ කියලා, නැත්නම් ලුණු බෝතලේ කියලා. සීනි බෝතලයක් හරි ලුණු බෝතලයක් හරි තියෙනවා. සාමාන්‍ය බෝතලයක් තියෙනවා, අපි කියමු මේක සීනි බෝතලේ කියලා. ඇයි ඒකට සීනි බෝතලේ කියලා කියන්නේ? ඒක සීනි වලින් හදපු හින්දායිද? සීනි වලින් හදපු හින්ද නෙවෙයි, සීනි දාන බෝතලේ. බෝතලේ නිකන් අපේ ළඟ සීනි තියෙනවා නම් ඒක සීනි බෝතලයක් වෙනවා. අපේ ළඟ ලුණු තියෙනවා නම් ඒක ලුණු බෝතලයක් වෙනවා. සීනි හෝ ලුණු හෝ නැති කෙනෙකුට ඒක සීනි බෝතලයක්වත් ලුණු බෝතලයක් වෙන්නේ නැහැ. අන්නේ වගේම තමයි පෘථග්ජන භූමියේ නැත්තම් සේක භූමියේ අවිද්‍යාව තවදුරටත් තියෙන කෙනාට අර ස්කන්ධ පංචකයට කියනවා සක්කාය කියලා කියනවා. ඒ සක්කාය දුරු කරන මාර්ග විදිහට දේශනා කරන්නේ ආරසංග මාර්ගයේ. එතකොට ඒ සක්කායත් එක්ක මුසු කරගෙන තියෙනකොට තමයි ඒ ස්කන්ධ පංචකය ආශ්‍රව විදියට සාසවා උපාදානීය විදියට ආශ්‍රව විදියට උපාදාන විදියට තමගේ ළඟ තියෙන සීනි ටික තමංගේ ළඟ තියෙන ලුණු ටික කියන්නේ මොකද්ද? ආශ්‍රව සහ උපාදාන කියන දෙක. ආශ්‍රව සහ උපාදාන කියන මෙන්න මේ කරුණු දෙක තමංගේ ළඟ තියෙනවා නම් ඒ ස්කන්ධ පංචකයේ සක්කාය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට කොහොමද තමයි ඒක දාගෙන තමන්ට පුළුවන් විදියට තමන් හදාගන්න ඒක පංච උපාදානයක් කරගන්නවා. අන්න ඒ தත්වෙන් නිදහස් වෙන නම් මොකද කරන්නට ඕන? අපි අන්නේ ස්කන්ධ පංචකයේ සමුදේ වැයන උණින් බලන්නට ඕන. එතකොට මුල් අවස්ථාවේ 15 වෙනි ස්කන්ධ පංචකය රහතන් වහන්සේගේකට කියනවා ස්කන්ධ පංචකයක්ම කියලා කියනවා. අවිද්‍යාව තවදුරටත් තියෙන කෙනෙකුට ස්කන්ධ පංචකයටම සක්කාය කියලා කියනවා. ඊළඟට ඒ ස්කන්ධ පංචකයේ නැවත අවිද්‍යාවෙන් ගන්න කෙනාට කියනවා අර රූපාදී ස්කන්ධ පංචකයේ පංච උපාදාන ස්කන්ධයක් කියලා කියනවා. එතකොට පංච උපාදස්කන්ධය කියන්නේ මොකද්ද? මේ නව කර්ම විදියට අවිද්‍යාවෙන් බාහිර ලෝක ස්පර්ශ කරන අවස්ථාව දැන් අපි මේ ඉන්නේ ස්ථානයේ. ඒ අවිද්‍යාව සාගතව ඉන්නවා නම් රූපය නිකන් රූපස්කන්ධයක් විතරක් නෙවෙයි, ඒක රූප උපාදාන ස්කන්ධය. වේදනාව නිකන් වේදනාවක් නෙවෙයි, ඒක වේදනා උපාදාන ස්කන්ධය. දැන් මේ අවස්ථාවේ හඳුනා ගන්න එක ඒක නිකන් සංඥා ස්කන්ධයක් නෙවෙයි, ඒක සංඥා උපාදාන ස්කන්ධය. ඒක සංඛාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. මෙන්න මේක තමා දන්නව නම් මෙන්න මේ උපාදාන ස්කන්ධ පංචකය බලන ආකාරය තමයි මේ තියෙන්නේ. එතකොට මේ දැනට අපි ගොඩනගාගත්තු එක ඒක අර මුල් ආහාරයෙන් ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. ආහාර නාම රූප ස්පර්ශ කියන මට්ටමින් ඇතිවෙච්ච මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකය නෙවෙයි දැන් මේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ මට්ටමේකයි දැන් මේ තියෙන්නේ. අන්න ඒක බලන විදිය තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ඒක කොහොමද බලන්න ඕන? ඒක අනිත්‍ය වශයෙන් බලන්න ඕන. අනිත්‍ය කියන්නේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. දැන් අපට මේ හටගත් ස්කන්ධ පංචකය හටගෙන තියෙන මොහොතෙන්ද? අවිද්‍යා කර්තේ. එතකොට ඒක අනිත්‍ය වශයෙන් බලන්න, ඒක දුක් වශයෙන් බලන්න, ඒක දුකක් ඒක. ඒ විතරක් නෙවෙයි ඒක සලකනවා රෝගතෝ. අපට රෝගයක් ඇති වෙනවා, රෝගය ඇතිවන්නේත් මේ අවිද්‍යාව ගොඩනගත්තු ලෝකෙට. රෝහල්, සෙමෙට්‍රි, ආදාහනාගාර, වැඩිහිටි නිවාස මේ සියල්ලක්ම තියෙන්නේ අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු ලෝකෙට. ජරා මරණ ව්‍යාධි ප්‍රිය විප්‍රයෝග මේ සියල්ලම තියෙන්නේ අවිද්‍යාසගත ලෝකේට. ඒ අවිද්‍යාසගත ලෝකයේ රූපය රූපං අත්තසෝ සමනපස්සති රූපවන්තං වාත්තානං අත්ත නිවා රූපං රූපස්මින් වාත්තානං කියලා ගොඩනගාගෙන තියෙන අපි. රූපය මගේ කියලා නම් තියෙන්නේ. රූපවන්තං වාත්තානං ආත්මේ රූපය සහිතයි කියලා හදාගෙන තියෙන්නේ. අත්තනිවාරූපං ආත්මය තුල රූපය බැසගෙන ඉක කියලා හිතන් ඉන්නවා. රූපස්මින් වත්තානං රූපය තුල ආත්මය බැසගෙන තියෙනවා කියලා හිතන් ඉන්නවා. එවැනි ලෝකයකට තමයි මේ රෝග ආදිය තියෙන්නේ. අන්න ඒ නිසා මේ මොහොතේ ගොඩනගාගෙන තියෙන රූපය මේක ඇත්ත රූපය නෙවෙයි. මේක අවිද්‍යාවෙන් ගොඩනගාගත් රූපය. මේක රෝගතෝ, රෝගයක් වශයෙන් බලන්න. රෝග ඇතිවෙන්නේ මේකට. අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා යනකොටම කණ්ණාඩියේ රූපය නිර්මාණය වුණා, අයින් වෙනකොටම රූපය නිරුද්ධ වුණා කියලා අපි දකිනවා නම් ඒ කණ්ණාඩියේ නිර්මාණය වෙන රූපය ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා කියලා දුකක් තියෙනවද? ඔබේ රූපය ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබේ ඒ රූපය හේතු කරගෙන ඒ මොහොතේ කණ්ණාඩියේ නිර්මාණය වෙච්ච රූපය වයසට යනවද? ඒක ලෙඩ වෙනවද? ඒ වන්න රූපයේ ඒ මොහොතට හටගත්තු දෙයක් ඒක. ඒකේ ලෙඩවීම දුක් ආදී තියෙන ඔබ තමන්ගේ පැත්තට ගොඩනගා ගන්න රූපයට දුක් එක තියෙනවා. එතකොට යථාර්ථය කියන්නේ අර ඒ මොහොතේ හේතු නිසා නිර්මාණය වෙන ඒ බාහිර රූපයටයි. ඒකයි යථාර්ථය. ඒ යථාර්ථයට හරියට නුවණ තිබ්බොතින් ඒ රූපය වයසට යන්නේ. එතකොට ඔබ දරුවෙක් කියලා ඇත්තටම හිතන අවස්ථාව මොකද්ද? අර රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක් ඔබේ මේ මොහොතින් මනසින් හිතන අවස්ථාව, ඒ සිතවිල්ල, ඒකේ පිරිසුදු මට්ටම හිතන අවස්ථාව, ඒ ප්‍රඥාව තුළ ජරා මරණ ආදී කිසිවක් නැහැ. එතකොට ඒක නැතුව අපි අවිද්‍යාවෙන් ගත්තොත් ඒ ගන්න කණිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, රෝගයක් වශයෙන්. ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා සල්ලතෝ, මේක සැකක් වශයෙන්, කුලක් වශයෙන් හිතන්න කියලා. ශුන්‍යතෝ, මේක ශූන්‍ය වශයෙන් හිතන්න. ඇත්තටම මේ ලෝකයේ අපි මේ ශූන්‍ය වූ ලෝකයක් මේ ස්පර්ශ කරන්නේ පිණිතුනි. අපි මේ ලෝකේ හඳුනා ගන්න අවස්ථාවේදී ලෝකේ රූප මොනවාක්වත් නැහැ. මේකට තමයි කියන්නේ ශූන්‍යතා දර්ශනය කියන්නේ මේක. ඒකෙන් රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. රූපය තියෙනවා, හැබැයි අපි රූපය හඳුනා ගන්න අවස්ථාවේදී ඒ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ශූන්‍ය වශයෙන් බලන්න කියන්නේ මේක. පින්නතුනේ මෙන්න මේ දර්ශනය අහනකොට ඉහෙලටම පිනති මිච්ඡය සසර ඉහෙලටම ප්‍රඥාව දිනු කරගෙන ආපු අය බාහ්‍ය දාරුචීරිය පුක්කුසාති වැනි අය උපරිම ලෙස ප්‍රඥාව දිනු කරගත්තා. ඊට වඩා අඩුවෙන් ප්‍රඥාව තිමිච්ච ඇතැම් විට අනාගාමී වුණා. අත්තිගාම උග්ග වැනි අය සමහර අය සෝවාන් වුණා. සමහර ඉක්මනින්ම මේ දුක් ටික නිදහස් වෙන්න ඕන කියලා මේ ධර්මකට ආවා. සමහර අය ගිහි ගෙදර ඉඳගෙනම මේ දර්ශනය අසමින් දුක් නිවෙන මාවතේ ගමන් කළා. එතකොට අපි තේරුම් ගන්නට ඕන මේ පංචස්කන්ධයේ එක තැනක රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියලා තියෙන ඉතින්ද කියන්නේ මේ ස්කන්ධ පංචකයේ පිරිසිඳ දැනගන්න කියලායි සඳහන් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ පිරිසිඳ දැනගන්න කියන්නේ දුක්ඛ සත්‍යය පිරිසිඳ දැනගන්න කියලා කියනවා. අර මුල් අවස්ථාව පිරිසිඳ දැනගන්නට ඕන. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම්. ඊළඟට සඳහන් කරනවා තවත් තැනකදී මේක සැටක් වශයෙන්, උලක් වශයෙන්, රෝගයක් වශයෙන් ආදි වශයෙන් බලන්න මේක ප්‍රහිණ කරන්න කියලා. ඒ කොතන දේශනා කරන්නේ? ඒ සඳහන් කරන්නේ අවිද්‍යාවෙන් ගත්තු අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන තියෙන විඥාන නාම රූප සලායතන පස්ස ආදී මෙන්න මේ අංග ටිකයි දුරු කරන්න කියලා කියන්නේ. අවිද්‍යාවෙන් ගත්තුව දුරු කරන්න ඕන. මධ්‍යම නිකායේ සමාධිටි සූත්‍රයේ දැක්වෙන්නේ මේකයි. මේ අවිද්‍යාදී අංග සියල්ලක්ම දුරු කරන මාවත විදිහට දක්වන්නේ මොකද්ද? අරහත්ක මාර්ගය. එතකොට ඒ කියන්නේ අර නව කර්ම විදිහට අවිද්‍යාවෙන් ගොඩනගාගත් ස්කන්ධ පංචකය නැත්තම් පංචස්කන්ධය දුරු කරන්නට ඕන. දුක්ඛ සමුදය දුරු කරන්නට ඕන, බැහැර කරන්නට ඕන. ඊළඟට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්නට ඕන. දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? අර හටගත්තු ස්කන්ධ පංචකය හටගත්තු තැනම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අවබෝධය ඉන්න කාලය ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. එතකොට අපේ සමස්ත ජීවිතයේ අධ්‍යක්ීම සාර්ථකත්වය ආධ්‍යාත්මික ජීවිතයේ සැබෑ දිනුව කියන්නේ මොකද්ද? මෙන්න මේ විදර්ශනා වඩන අවස්ථාව මේ හටගත්තු ස්කන්ධ පංචකය නිරුද්ධ වුණා කියන දකින කාල පරාසය වැඩි කර ගැනීම. වෙනත් විදිහකින් කියනවා නම් අපි දුකෙන් නිදහස් වෙලින අවස්ථාව. අපි යම් කිසි වෙලාවක ස්පර්ශ සමුදයන්තය නම් ඉන්නේ, ඒ හටගත්තු පැත්තේ තාම රූපේ ඇතේ කියන අන්තයේ පැත්තේ ඉන්නවා නම් දුක ස්පර්ශ කරමින් ඉන්නේ, සියලුම ජරා මරණ දුක් ටික ස්පර්ශ කරමින් ඉන්නේ. තමහිනාවලේ හිටියත් අර හැම ගලෝපු හරකා බොහොම ආස්වාදයක් අර හුලඟක් කෙනෙකුට ආස්වාදින් ඉන්න වගේ තමයි. ඒ සුළු ආස්වාදයේ විඳින්මින් වැඩි ආදීන විඳින කැමති නම් දැන් එන විදියට මේන මුකුත් වෙනසක් කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය පින් කම ටිකක් කරලා දිවිලෝක පැත්ත යන්න පුළුවන්. සාමාන්‍ය ඉදිරියේ දුක් ටික විඳගෙන ඉන්න. නමුත් ඔබ සාදීන වෙන කැමති නම් නිදහස් වෙන කැමති නම් මේ පංචස්කන්ධයේ නැමැති දන් වැලෙන් නිදහස් වෙන කැමති නම් සිරමැදිරියෙන් සැබෑ ලෙසම නිදහස් වෙන කැමති නම් මෙන්න මේ සමුදයන්තේ නිදහස් වෙලා වයාන්තයට නිරෝධාන්තයට යන්නට උන මේක තමයි ස්පර්ශ නිරෝධය සලායතන නිරෝධය කියන්නේ මේක. හැම මොහොතෙම ඇහැට රූපයක් පේනකොටම තමයි දක්ෂ වෙන්නේ මේ නිරෝධයේ රූපයක් තමන් දකින්නේ මනසින් දකින කියලා දකින්න. ඒ මනසත් මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න. පින්නතුනේ එහෙම ඉන්න හැම වෙලාවෙම hina වෙලා ඉන්න. එහෙම හිතන්න බැරි වෙන හැම වෙලාවෙම අඬන්න. ඔබ අඬන්න ඕනේ ඇත්තටම මෙන්න මේ සීය තියාගන්න බැරි වෙලාවෙදි පින්නතුනේ. ඔබට වෙන කෙනෙක් බනින ගහන වෙලාවෙදි නෙවෙයි අඬන්න ඕන. ලෙඩක් දුකක් හැදෙන වෙලාවෙදි නෙවෙයි අඬන්න ඕනේ ඇත්තටම. අපි ඇත්තටම අඬන්න ඕන මෙන්න මේ ස්පර්ශ නිරෝධයේ අන්තයට හිත තියාගන්න බැරි වෙච්ච අවස්ථාවේ අපි ඇත්තටම අඬන්න ඕන. අපි ස්පර්ශ නිරෝධය මේක නිරෝධ වෙච්ච දෙයක් කියලා දකින අවස්ථාවේ ඉන්නකොට හැම වෙලාවෙම තමන්ට සතුට වෙලා ඉන්න පුළුවන් තමන් දුකෙන් ඉඳහසල ඉන්නේ හැබැයි හිතන්න එපා තමා දැනට කරන වගකීම් ටිකෙන් ඉඳහසලම ඉන්නේ කියලා වැඩපල නොකර ඉන්න කතාව නෙවෙයි මේ කියන වරදවා තේරුම් ගන්න එපා ඔබේ දාට දැනටත් වඩා වැඩ කරනවා ඒ වැඩ කරන්නේත් මේ දර්ශනයත් එක්කමයි එදාට ඔබ රූපය මත නොපිහිටා ඔබට කොච්චර වැඩ කරත් කිසිම වෙහසක් දැනෙන්නේ නැහැ. ඇතැමිට ශරීරයේ දුර වෙලා ඔබ වැටෙන කම උනත් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් අයි නැගිටලෙන්න පුළුවන්. ඔබට දාඩේ වැඩ පළ කරන උටනේ මං විතරයි මේ වැඩ කරන්නේ. අනිත් කවුරුවත් මේව කරන්නේ නැහැ කිය එකෙන් නැහෙන් අඩඩේ වැඩ කරන්න ඕනේ නැහැ දාට. එදාට ඔබ වැඩ කරද්දිත් මේ රූපස්කන්ධයෙන් නිදහස් වෙලා ඔබ මානසික විමුක්තිය නෙමේ සීලම වැඩ කරන්නේ. එදාට ඔබ දැන් කරන වගේ හතර පහ ගුණයකින් වැඩ කරනවා. එදාට ඔබට මේ දැනෙන කායික වේස දැනෙන්නේ නැහැ. අද වැඩක් කරනකොට මොකද්ද? අද තනිකරම අවිද්‍යාවේ පිහිටලා ඔබ දුක ඔක්කොම කතා කර කර සමාද වැඩ කරන්නේ. බලන්න ඔබ වැඩක් කරනකොට ඔබ හිතන ඇදෙමනේ කතා කර කර කරනකොට අනේ වෙහස අඩුයි කියලා නේද හිතෙන්නේ? නෑ පින්නතුනි හැම නෙවෙයි. කතා කරනකොට වෙහස වැඩි. ඔබ නිහඬව වැඩක් කරන සූදානම් වුණොත් ඒකට හුරු වෙනවා තියෙන්නේ. ඔබ වඩාම කැමති නිහඬව වැඩක් කරන්න. ඔබ කරනව නම් කරන එකම දෙයක් මේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයක් අහමින් ඔබ කරන ඊට වඩා දෙයක් ඔබ කරන්නේ. පින්නතුනි මෙන්න මේ දර්ශනය හරියට තමන්ට තේරුණොත් අපේ ජීවිත ගමන් මඟ සම්පූර්ණ වෙනස් වෙනවා. වෙනස් වෙලා අපේ ජීවිතේ හරියට අර රේල් පාරෙන් පිටපැනපු කෝච්චි පෙට්ටියක් නැවත උස්සලා රේල් පීලි දෙකකින් තිබ්බ වගේ අපේ ජීවිතයේ අලුත් මාර්ගයක් තුල ඔසවා තබනවා. ඒ මොකද්ද මාර්ගය? ඒ මාර්ගය තමයි අරසණිගේ මාර්ගය. අපිට මේ රේල් පීලි දෙකෙන් පොඩ්ඩක් අතිහාට මෙහාට යන්න දෙන්න ඊට පස්සේ. අපේ ජීවිතයේ සැහැල්ලුව වෙන්නේ මේ අරසණිගේ මාර්ගය නැමැති රේල් පීලි දෙකුඩේ ගමන් කරන එක. එතනින් බැහැර වෙන හැම මොහොතක්ම තමන්ට හරියට අර මාළුවේ ගොඩ දැම වගේ අසහනයක් තමන්ට. බොරුවා කියන අවස්ථාව, කෙනෙක් ගැන අමනාපයෙන් ඉන්න අවස්ථාව, වැරදි දෙයකට උත්සාහ කරන අවස්ථාව, සම්මා සතිය නොසිටින අවස්ථාව, මෙන්න මේ අවස්ථා තමයි තමන්ට දැන් දුක වෙලා තියෙන්නේ. හැබැයි මේ දර්ශනය තේරුම් ගන්නකම් මොකද වෙන්නේ? ආරස්නික මාර්ගයේ කරදරයක් වෙලා තියෙනවා. මේ දර්ශනේ තේරුම් ගත්ත දවසට තමයි ආරස්නික මාර්ගයේ තමන්ගේ ජීවිතයේ සැහැල්ලු කරන දේ අපටපත් වෙන්නේ. එදාට හරියම ලේසි තමන්ගේ දියුමක ගෙන යන්න. සම්මාදිට්ඨියෙන් මේක ඉන්නකොට ඔහුගේ අතින් වැරදි සංකල්ප ඔහුගේ හිතට එන්නේ නැහැ. ඔහුගේ හිතට නිතරම පහළ වෙන්නේ නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නිතරම සම්මා වාචාව තියෙන්නේ. බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන ඔහුගේ අතින් කියවෙන්නේ නැහැ. සම්මා කම්මන්ත, ප්‍රාණඝාතී ස්වරකම, කමරදා හැසිරීම ඔහුට බලෙන්වත් කරන්න බෑ. සම්මා ආජීව, දිවි පැවැත්ම සඳහා එක පොඩි දෙයක් අතු වැරද්දයක් කරන්නේ නැහැ. ඔහු කොච්චර ඉහළ වැටුපක් ලැබුණත් ඔහු මේ දැහැමි මගෙන් බැහැරට පොඩ්ඩක්වත් යන්නේ නැහැ. සාමාන්‍ය දෙයක් නෙවෙයි ඔහු කීර්තියවත් වැරදි විදිහට ලබා ගන්න ඇහු. ඔහු හැමදේම ඉතාම ධාර්මික පදනම ඉඳගෙන තමයි කරන්නේ. ඔහුට කුමන දේ අහිමි වුණත් ඔහුගේ මේ දැහැමි බව කියන දේ ඒ දේ සඳහා කැප කරන්නේ. ඔහු ඊට වඩා වටින තමන්ගේ මනස, තමන්ගේ හිත, තමන්ගේ මේ ආධ්‍යාත්මික පිවිතුර භවයේ සාර්ථකත්වයයි ඔහුට අර බාහිර සියල්ලටම වඩා වටිනේ. සමාජීවේ සමාවායම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ නූපං අකුසල් නොඉපදීමටත්, උපං අකුසල් දුරු කිරීමටත්, නූපං කුසල් ඉපදීමටත්, උපං කුසල් වැඩි දියුණු කරගන්නටත් තමයි හැම මොහොතක්ම ඔහු ගත කරන්නේ. ඔහු නිින්දට යන්නේත් භාවනා කමටහනක් එක්ක. උඩ රාත්‍රියේ පොඩ්ඩක් හරි අවදි වුණත් භාවනා කමටහනකින්ම තමයි ඔහු ඉන්නේ. ඒ තරම්ම පින්නතුනි මේ සඳහා හිත බැස ගන්න. ඔහු වඩන භාවනා කමඨහනක් එක්කයි හැම වෙලාවෙම ඉන්නේ. සම්මා සති හැම වෙලාවෙම තමන්ගේ සිත කය ගැන නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුල හැම වෙලාවෙම ඔහු සිහින් ඉන්නේ. සිහින් ඉදීමෙන් ඒ හතරෙහි සමුදේය බලමින් ඉන්නේ. සම්මා සමාධි ඔහු හැමදාම ටිකෙන් ටික උත්සාහ කරනවා එක සමත කමඨහනක හිත දිනු කරගන්න උත්සාහය වැඩි කරගන්නවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ තමා කැමැති භාවනා තෝරගෙන ටිකෙන් ටික කාලය වැඩි කරගන්නවා ඒකට. වෙන දැරැමිට පත්‍ර බලන්න, රූපහානි බලන්න, යාළුවොත් එක්ක කතා කරන්න මේව සඳහා කාලය කැප කරපු සතුට උහුට දැන් වෙනත් පැත්තකට ගිහිල්ලා දැන් ඔහුගේ සතුට නිහඬව භාවනා කමඨහනකින් අවස්ථාව. ඔහු වාහනයක ගියත් ඇතැම් විට මුලදී ඔහු හොඳ සින්දුවක් දාගෙන ගියා වෙන පුළුවන්. කලක් යනකොට ඇතැම් විට ඒක බෞද්ධ සින්දු බවට පරිවර්තනය වෙන්න පුළුවන්. තවත් කලක් යනකොට ඔහුට වඩාම රුචිකරන දේ වෙන්නේ නිහඬව යන එක. නිහඬව නිකන් නෙවෙයි යන්නේ, ඔහු භාවනා කමඨහනක් එක්කයි යන්නේ. එන්න එන්නම හිතේ සමාධිමත් බව වැඩි වෙනවා. සමාහිත්තෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං භජානාති. අන්නේ සමාධිමත් වෙච්ච හිතෙන් ඔහු මේ අනිත්‍ය දුකනාත්ම බලන එකමයි කරන්නේ. හැම වෙලාවෙම කරන්නේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදය බලමින් තමයි ඔහු ඉන්නේ. අතීතේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ නෝනින් බලනකොට මොකද වෙන්නේ? වර්තමානයේ ඉදිරිපිට නිර්මාණය වෙන අවිද්‍යාවෙන් ගන්න රූපේ නිදහස් වෙනවා. වර්තමානයේ ඉදිරියේ රූපයේ කැඩෙනව බිඳෙනව කියලා බලන එක නෙවෙයි බුදුදහමෙන් කරන්නේ. ඒකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මේ ඇහැට පේන රූපේ අනිත්‍ය කියන නෙවෙයි. මේ මොහොතේ අපට පේන රූපේ අපි දැන් රූපයක් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක අවිද්‍යාවෙන්ගත් රූපයක්. ඒක අපි අවිද්‍යාවෙන් නිර්මාණය කරගත්තු උත්පාදනය කරගත්තු දෙයක්. ඒක කැඩෙනව බිඳෙනව බලන එක ඒක පූර්වගාමි ප්‍රතිපදාව විතරයි. ගැඹුරට යනකොට අපි කරන්නේ ඒ වර්තමානයේ ඉදිරියේ රූපයක් නිර්මාණය නොවන විදියට හේතුඝාතක කියපු විදියට අර දිට්ඨේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන ඒ අතීත අරමුණට හිත තියලා ඒ අතීත අරමුණෙහි අනිත්‍ය දුකනාත්ම බැලීමයි මෙහිදී සිදු කරන්නේ. මෙන්න මේකට තමයි සෘතවන්ත භාවය කියලා කියන්නේ. මෙන්න මේ සෘතවන්ත භාවය ලැබුක වෙනාට පින්නතුනි මුළු තුන් ලෝකෙම දේවල් තමන්ගේ පාමුල ළඟ ගෙනල්ලා තිබුණත් තමන්ට මේ දර්ශනේ තරම් වටින්නේ නැහැ. ඇයි? මුළු ලෝකෙම තියෙන රත්තරන් ටිකේ මැණික් ටික තමන් ඉදිරිය ගෙනත් තිබුණත් අපිට පුළුවන් දුක නිදහස් වෙන්න. ඔව්, ඒ ටික ගෙනලා දීපු දවසට දැන් තරම්වත් නිින්ද යන්නේවත් නැහැ නේ. දැන් ටිකක් හරි නිින්ද යනවා නේ. අර ටික ඔක්කොම ගෙනත් දාපු දවසේ ඉඳලම නිින්ද යන්නේවත් නැහැ. ආයුධ ටිකක් තියාගෙන බලාගෙන ඉන්න වෙනවා කවුරු හරි එයිද කියලා මේක හොරගම් කරන්න. පින්නතුනේ තමන්ට අද බාහිර දේවල් වලට වටිනාකමක් ලැබිලා තියෙන ඇයි? මෙන්න මේ දර්ශනයක් නැති ඉඳ වෙනුතුනි. මේ දර්ශනේ නැති වෙච්ච ලෝකෙකට පොඩි වර්ණාවක් කළ හිත දිනා ගන්න පුළුවන්. පොඩි දෙයක් දින හිත දිනා ගන්න පුළුවන්. පොඩි දෙයක් නැති කළ දුකක් ඇති කරන්නත් පුළුවන්. නමුත් මේ දර්ශනේ ලැබිච්ච කෙනාට වෙනුතුනි ජීවිතේ වටිනාම දේ බවට පත් වෙන තමන්ගේ මේ දර්ශන සම්පත්තිය මේක තමයි දුකේ නිදහසන මාවත. හැබැයි මේක ඇති කරගත්තා කියලා තමා ආඩම්බර වෙන්නේ නැහැ. තමන් එන්නේම අනිතිමානී වෙනවා. ලෝකෙ සමග ඔබ විරසක වෙන්නේ නැහැ. ඔබට ලෝකෙ ගැන පුදුම විදි අනුකම්පාවක් ඇති වෙන්නේ. ඇයි ඒකට හේතුව? ඔබ තරම් මේ ධර්මය අනිත්‍යය දන්නවා නම් ඇතැම් විට ඒ අය ඔබට වඩා හොඳ වෙනවා. අනිත්‍යයේ අඩුපාඩුකම් තියෙන ඇයි? මේ දර්ශනේ නිසලෙස යට නොහෙසිත හින්දා. ඒ අය මේ දර්ශනේ නියම පහස නොලබපු නිසා ඒ අය සැපෙන් දුකෙන් ඉන්නේ. ඒ ඇත්තටම දුකෙන් ඉන්නේ. එහෙනම් ඒ දුකෙන් ඉන්න ඇත්තක ඔබ කේන්ති ගන්න එක හොඳයිද? පින්නතුනි, ඒයට අපිට අනුකම්පා කරනව හෝ මේ ධම කියා දෙනව හැරෙන්න වෙන අපිට කරන්න දෙයක් නැහැ. අපට අපි ගැන සතුටු වෙන්න පුළුවන් මේ දර්ශනයක් අපට ලැබුණා කියලා. ඒ ලැබෙනවත් එක්කම අනිත් පැත්තට ඇති වෙන්නේ ලෝකෙ ගැන පුදුම විදි අනුකම්පාවක්, කරුණාවක්. ලෝකෙට මේ ධර්මය දෙන්න ඕන කියන අනුකම්පාව විතරයි ඇති වෙන්නේ. ඒ අනුකම්පාව විතර නෙවෙයි පින්නතුනි, ඒකට තමන් කැප වෙන විතරක් නෙවෙයි. මේ සුතවන්ත භාවය ලැබපු අය ඒයට තියෙන ලොකුම වස්තුවත් ධර්ම පූජා විදිහට පූජා කරනවා. එයාගේ දරුවන් සාසන පූජා කරනවා. එයා ඊතනස්සා දන්නවා මේක තමයි ලෝකෙට දෙන්න පුළුවන් වටිනාම දේ. ඒ වටිනාම දේ තමගේ දරුවන්ටත් දීලා ඒ දරුවන් ඔස්සේ මේ සද්ධර්මයේ ලෝකෙට ගෙන යන්න පුළුවන් සියලුම කැපවීම මේ තැනත්තා කරනවා. පින්නතුන් පස්සේ මාන තියන ගන්න පුළුවන් දැන්. ප්‍රශ්න තියෙනවා නම්. සංතු මනෝවිඤ්ඤාණ කියලා කියන්නේ ඉතින් චක්කු සංපස්සජා වේදනාවට ඊටත් ඉස්සේ තියෙන මනෝවිඤ්ඤාණය. ඔව් දැන් රූපය ඇස රූපය චක්කු විඤ්ඤාණය චක්කු සංපස්සය ඊපස්සේ රූප සංඥා රූප සංචේතන ඊට පස්සේ ඒ ටිකෙන් පස්සේ නැවත එකොස්වා තබන්න විපාක මනෝ ධාතුව කියලා අවස්ථාවක් තියෙනවා. ඊටත් පස්සේ අවස්ථාවක් තියෙනවා විපාක මනෝ විඥාන ධාතුව කියලා. එතකොට මේ සීලුම අවස්ථාවලදී අපි ලබා ගන්නේ සාමාන්‍ය දැනුම විතරයි. ඒ විතරක් නෙවෙයි මේ අවස්ථාව තුල අපට හිටගෙන ඉන්න බෑ. හිටගෙන ඉන්න බෑ කියන්නේ දැන් අපි හිටගෙන ඉන්න තැන අපට දකින්න බෑනේ. අපි දැන් වාඩි වෙලා ඉන්න තැන අපට දකින්න බෑ. අන්න ඒ වගේම තමයි මේ කිසිදු අවස්ථාවකින් අපට පිරිසිදු දෙයක දැනගන්න බෑ. ඒ අවස්ථාවේ හටගන්න විඥාන ස්කන්ධයත් ඒ මුල් ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එකටම නිරුද්ධ වෙලා තියෙන සීස් වෙලා තියෙනවා. අපි දැනගන්නේ ඒ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක ඒකෙන් හටගන්නා වූ සංඥා වේදනා දෙක මන ආයතනෙන් අරක ධර්මාලම්බනයක් විදිහට තේරුම් අරගෙන නව කර්ම විදියට තේරුම් ගන්න මනෝ විඥාණය තමයි තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න අවස්ථාව අර මුල් අවස්ථාවේ විපාක මට්ටමේ මනෝවිඤ්ඤාණය නෙවෙයි. විපාක මට්ටමේ මනෝවිඤ්ඤාණයද අපිට මේක තේරුම් ගන්න බෑ. අපි තේරුම් ගන්නේ ඒ මුල් එක නිරුද්ධ වුණාට පස්සේ තමයි අපි නව කර්ම විදියට මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න. ඒත් ඒ තේරුම් ගන්න අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාවෙන් ගිලීලා ඉන්න අවස්ථාවේ අපුඤ්ඤාවි සංස්කාර රැස් කරන අවස්ථාව. ඒකෙන් ටිකක් අවිද්‍යාව අඩු වෙලා කම්මසගත සමාධියෙන් ඉඳගෙන කරනකොට තමයි පුඤ්ඤාවි සංකාර ආනිඤ්ඤාවි සංකාර විදිහට සිද්ධ කරන්නේ. ඒත් අවිද්‍යාවෙම ඉන්නේ. ඒ තාම මඩගාමෙන් ඉන්නේ. හැබැයි මඩගාගෙන හිටියට ටිකෙන් ටික මඩෙන් ගොඩ වෙලා දැන් යමින් ඉන්නේ. එතකොට ඔන්න දැන් ඉඳන්කට යනවා. ගිහිලීට පස්සේ ලිද ළඟදී ඔන්න දැන් ටිකෙන් ටික හොද ගන්නවා. ඒ හොද ගන්න අවස්ථාව තමයි අත්තිබික වේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කම්මක්ඛය සංවත්තති. කර්මයේ ශේකරයම සඳහා සිදු කරන සංස්කාර නැත්තම් පයෝගාවි සංකාර කියන්නේ අර අනිත්‍ය දුකනාත්ම සීකරන අවස්ථාව. දැන් මඩ හොදන අවස්ථාව. මඩ හොදලා හොඳට පියදාගෙන ඊට පස්සේ යන අවස්ථාව තමයි අර කිංසුකොම සූත්‍රයේ කියන්නේ කොහොමද ඇසට රූපයක් දකිනකොට මේ තැනැත්තා සමතිත සත්‍යයක් ඉන්නේ දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. තනිකරම හෝ විඤ්ඤාණයට බාර දෙන්නේ ඇසෙන් දැකනම් වර්ණ රූපේ විතරයි, කනෙන් දැකනම් ශබ්ද රූපේ විතරයි. එතනම බාර දීලා හු වෙනවා. ආයි නිමිති වශයෙන් ගන්නෑ. නිමිති වශයෙන් ගත්තොත් මේක හොඳයි නරකයි ලොකුයි මහතයි කියලා ගන්නව නම් ගන්නෙම කෙලෙසයිතව එහෙම කතාවක් නැහැ. පිරිසුදු එක්ස්පීරියන්ස් එකම දීලා ආයෙනවා. ආයෙ එක ස්පර්ශ කරන්නේ. ඔව් සම්පූර්ණයෙන්ම අවිමුත්ත චේතෝ විමුක්තිය නොසැලෙන චේතෝ විමුක්තිය ඉනගෙන බාටපත් වෙනවා ආසවක් ඥානෙ ලැබපු උත්මේක විදියට. මේක තමයි අවස්ථාටි. එතකොට භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ උන්වහන්සේගේ අවවාද මත මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සඳහන් කරන්නේ ශ්‍රුතවන්ත භාවයේ ලැබපු කෙනාටත් මේ ස්කන්ධ පංචක අනිත්‍ය ආදී වශයෙන් බලන්න තියෙන්නේ. සෝවාන්ච කෙනාටත් නැවත නැවතත් බලන්න තියෙන්නේ. සකදාගාමී කෙනාටත් මේකම බලන්න තියෙන්නේ. අනාගාමීච්ච කෙනාටත් මේකම බලන්න තියෙන්නේ. රහත් වුණාට පස්සේ ඒත් බලනවා අනේ දැන් මේ මං ස්කන්ධ පංචකයෙන් පංචම ස්කන්ධයෙන් මං දැන් නිදහස් වෙලා නේද ඉන්නේ කියලා බලමින් දිට්ඨ ධම්මසුඛ විහරණ වශයෙන් ඉන්නවා. රහතන් වහන්සේත් කරන්නේ තවදුරටත් මේක බල බල ඉන්න එක. හොඳයි පින්නතුනි. ඔව්. උපාදාන කියලා කියන්නේ ක්ලිංගින්. We can't take something with defilements. Get rid of defilements කියන එක වෙනම අර්ථයක්. ඒක උපාදානෙන් අනිත් පැත්ත. ඒක opposite එක. Get rid of කියන එක නෙවෙයි. උපාදාන කියන්නේ තමන් තෘෂ්ණා දෘෂ්ටිවාසයෙන් ගන්න එක. If we take something to myself, as me, as my, as myself, that is upadana. Clinging, attachment, desire, greed. Manasim tamai ganne. Api kaayiko gatta ganne, ekoda gatta manasim ganne okkoma. Mage patra adala ganne kiyala api physically gattata ගන්නෙම මනසින් තමයි මේ ගන්නෙ. මනසින් ගන්න එක එළියට පේන දේ තමයි අර ෆිසිකලි අපට පේන්නේ. නමුත් මනසින් නොගත්තත් අපි හිතින් අරන් ඉන්නේ. ඒ හිතින් ගත්තේ තමයි අපි මරණාසන්න මොහොතේත් ගන්නෙ. දැන් මරණාසන්න මොහොතේ ඇදමිට අපි අමතාත්තත් නෑ මිය ගිහිල්ලා ඉන්නේ. නමුත් ඒත් ඒ අමතාත්ත සිහි කළා ඒ නිරුද්ධ වෙච්ච එක ඒ සීස් වෙච්ච එක අපි මගේ විදියට ගන්නවා අවිද්‍යාව ගන්නවත් එක්කම ඒ අම්මට ආසා කළේ ඒ අම්ම ඉන්න ලෝකෙම ඉපදෙන තුරන් අපට අවසාන මොහොතේ අපි ඇස් දෙක පියාගෙන ඉන්නවොත් තමන්ගේ ලොකු දෙයපලකට නැත්නම් ශ්‍රී ලංකාවේ ලොකු ගියක් වලව්වක් වගේ තිමිට කෙනෙක් නම් ඒකට ආසා කළේ එහෙම ගිලිව දෙන්න තුරන් ආයි. එතකොට මේක තමයි ඇත්තෙන්ම මේ මනසින් ගන්න ගැනීම තමයි ඇත්තෙන්ම අපි නැවත භවයකට යන හේතු වෙන්නේ. ඒ උපාදානය නිසාම තමයි භවයට යන්නේ බිකමින් එකට යන්නේ අපි. නැවත බර්ත් එකට යන්නේ මෙන්න මේ මානසින් ගන්න ගැනීමත් එක්ක ඒ ගත්ත පමණට ඊට සමාන ඊට පැරලලි අපි ලෝකෙකට යනවා. දැනුත් අපි ඇත්තටම ඒ ලෝකෙ අපේ කරගෙන තියෙන්නේ. දැනුත් අපි ඒක මානසින් අරන් ඉන්නේ මරණයට පත් වුණාට පස්සේ ඒක අපි සම්පූර්ණ මේ ශරීරයත් වෙනස් වෙලා ඊට දාලා තමයි ශරීරයත් එක්කම ඒ මට්ටමේ අපි අසුරු කරනවා. මේ සූත්‍රයේ තියෙන සුතවන්ත සූත්‍රයේ තියෙන රහතන් වහන්සේටත් මේ පංචස්කන්ධය අනිත්‍ය දුක නක් වශයෙන් බලන කියලා. උන්වහන්සේ බලන්නේ තමා නිරුද්ධ කරපු දේ බලන්නේ. තමා මේ දුකෙන් පංචස්කන්ධය නිදහස් වුණා නේද කියලා දැන් තමන්ට තියෙන දේ නෙවෙයි බලන්නේ. තමන් නිදහස් වෙච්ච දේ ගැන බලන්නේ. පංචස්කන්ධයත් බලන්න පුළුවන්, රහතන් වහන්සේට පංචස්කන්ධය බලන්නත් පුළුවන්. ඒක තමන්ගේ ළඟ තියෙන්න ඕනේ. තමන්ගේ ළඟ දැනට තියෙන්න ඕනේ එක සිහිපත් කරන්න. තමා අතීතයේ මේ දේවල් පරිහරණය කළා, දැන් ඒක තමා නිදහස් වුණා කියලා තමන්ට ඒක මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි ඒක සිහින් මෙනෙහි කරන්නේ. තමා දැනට තමන් ගොඩක් උඩ දාගෙන නෙවෙයි මේ කරන්නේ. ඒක ප්‍රඥාවෙන් ඉඳගෙන සිහියෙන් නොර උපරිම පාත්වා ගැනීමෙන් ඒ නිරෝධ වෙච්ච දෙයක් සිහිපත් කරනවා. එනිසා රහතන් වහන්සේලා කියන්නේ දැන් කෙනෙක් දැක්කහම දැන් යමකට කෙනෙක් ආසා කරනවා නම් ඉතන අනේ මට මේ වගේ ලෝභ කන්න නෑ දෙන්නේ නේද කියලා තමන් ගැන සතුට වෙනවා. දැන් ඔබට උනත් පුළුවන් නේ යම්කිසි කෙනෙක් කැම බීමකට හරි යම්කිසි දෙයක් ආසා කරනවා නම් ඔබ පැත්තට වෙලා හිනා වෙවී ඉන්නවනේ. අනේ මට මේ වගේ ආසාවක් නෑනේ මං ඒ ආසාව දැන් දුරු කළා නේද තියෙන්නේ කියලා. එහෙම සීකරේ කියලා ඔබේ ළඟ ලෝභකම තියාගෙන නෙමෙයි සීකරන්නේ. ඔබ සීකරන්නේ ඔබ ගැන ඔබට දැන් මේක නෑ. ඔබ දැන් ඔබ ගැන සතුට වෙනවා. ඒක නෑ කියන. ඒකම තමයි කියන්නේ සුසුකං මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුෂ්‍යේසු විහරාම අවේරිනෝ කියන්නේ මේකයි. යා මානසික රෝගීන් ඉන්න තැන්වල යා හිතනවා මට මේ මානසික රෝග නැහැ කියලා සතුටින් ඉනවා. සුසුකං මත ජීවාම ඊසන්නෝ නැති කිංචනං පීතිබක්හා භවිස්සාම දේවාබස්සරයත. මෙතනට කිසිමක් ගැන ආසාවක් නැතුව හිතනවා අනේ මට දැන් කිසිම දෙයක් ගැන ආසා නැහැ නේද කියලා තමන් ගැන හිතමින් සතුටින් ඉනවා. තිනතනි මෙන්න සතුට වෙන තියෙන අවස්ථා. අනිත් ඇ ලෝභ කරනකොට, රණ්ඩු වෙනකොට, ඊර්ෂ්‍යා කරනකොට, මාන්නෙන් ඉන්නකොට ඔබ ඔබ ගැනම හිතන්න. ඔව් මට දැන් මේව නැහැනේ මං ඒක අන්න මගේ තිබ්බ තමයි අඩුපාඩු නමුත් දැන් ඒව නැහැනේ. තවත් සතුටින් ඉන්න. මෙන්න මේව තමයි පිනතනි සතුට වෙන ක්‍රම. අපේ රූපය නිසාවත් මං අනිත්යට වඩා ලස්සනයි කියලාවත් අනිත්යට වඩා මට උපාධි තියෙනවා. පින්නතුනි මේව නෙමෙයි සතුට වෙන ක්‍රමය. බුදුහාඳුර සරණ ගියපු ශ්‍රාවකයන් ඉදිරියට අපි සතුට වෙන්නේ කොහොමද? අනිත් අය දුක් වෙන තැන්වලදී තමා දුක් නොවන කෙනෙක් කියලා, ආඩම්බර නොවන කෙනෙක් කියලා, මාන්නකාරකම් ඇති කරගෙන නොගන්න කෙනෙක් කියලා මේවයි තමයි සතුට වෙන විදිය. ඒ සතුට තමා තනියම භුක්ති විඳින්නේ. වෙනත් සන්තෝෂයන් භුක්ති විඳිනකොට තවත් පිරිසෝන තමන්ට. නමුත් මේක තමයි හුදකලාවම සතුට වෙන්න විදිය. මේකට තමයි බද්ධේ කරත්ත කියලා කියන්නේ. මේකට තමයි උත්තරීතර හුදකලාව කියලා කියන්නේ. අනිත්‍ය ලෝකේ පිරිස බඩු බාන ගොඩනගාගෙන සතුට වෙද්දී අපි නිහඬව අපි තනියම හුදකලාවම අපේ තියෙන විරාගී බව ප්‍රඥාව ගැන හිතලා අපි සතුට වෙන අවස්ථාව. හොඳයි පින්නතුනි අපට ලැබෙලා තියෙන කාලය අවසන්. අද අප සාකච්ඡා කළේ සුතවන්ත සූත්‍රය සංගත නිකායේ කඳ සංගතේන සුතවන්ත කියන අසා දැනගත්තු කෙනාගේ ලක්ෂණ තියෙන සූත්‍රය. මෙන්න මේ මුල් ස්කන්ධ පංචකය හට ගැනීමත් ඒක හටගෙන එතනම නිරුද්ධ වීමත් අපි අවිද්‍යාවෙන් නව කර්ම හටගෙන දුකට යනවද ඒකේ යථාර්ථයේ තේරුම් අරගෙන නිරෝධන් තිඳගෙන ඒකේ වැය බලලා දුකෙන් නිදහස් වෙනවද? ඒ දුකෙන් නිදහස්සේ මේ උපරිම මට්ටම වන දිත්තේ දිට්ඨ මතන් තත්ත්වයටපත් වීම දක්වා මේ ගමන් මගයි අපි තේරුම් ගත යුත්තේ. මේක තමයි අපේ ජීවිතයෙන් අපි අසන උතුම් දේ බවට පත් වෙන්නේ. මේ දේ අසා දැනගත්තු පමණට පින්නතුනි අපේ ජීවිතයේ අපට ලැබෙන වටිනාම මාර්ගය තමයි උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා කියපු විදියට ඍජු වූ නිමහල් වූ නිර්භය වූ මාවතක් අප ඉදිරිපිට නිර්මාණය වෙනවා. ඒ තමයි ආරක්ෂණික මාර්ගය. අපි මොන වැඩේ කළත් කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිත් එක්ක. මේ තමයි අපේ සැබෑ යාළුවෝ. අපි කොහේ ගියත් අපි තනි නෑ පිනතනි. අපි මාර්යා ළඟදිවත් අපි තනි නෑ. අපේ සැබෑ ස්පිරිචුවල් ෆ්‍රෙන්ඩ්ස් ලක් එක අපි මේ ඉන්නේ. අපිට තනියෙන් ඉන්න තරමට මේ යාළුවෝ ටික අපේ ළඟ ඉන්නේ. පිනතනි මේ සතුට භුක්ති විඳින්න, ජීවිතය අසිරිය දකින්න, හිතේ ලස්සන දැක ගන්න බුදුරජාණන් වහන්සේගේ මේ අසිරිමත් දහම තුළින් අපේ මේ ජීවිත අපි තවත් ලස්සන කරගමු. අපේ හිත ලස්සන කරගනිමු. සිහිසා නෝන දිනු කරගමු. අපට මේ ජීවිත දාණය දීපු අපේ ආමඩ තාත්තට පින් වැඩෙන විදියට, අතීත ආත්ම බහල අමල තාත්තලට පුණ්‍යානුමෝදනා වෙන විදියට අපි අපේ ජීවිත ලස්සන කරගමු. ඒ ලබන ධර්ම ආස්වාදය ලෝකෙට දෙන්නට කරන්න පුළුවන් උපරිම කැපවීම කරන්න. ඒ ධර්මයේ ලෝකෙට දෙන අයට තමන් දක්වන්න පුළුවන් ඉහළම දායකත්වය දක්වන්න. මේක තමයි අපේ ජීවිතලින් ගන්න ඉහළම ප්‍රයෝජන බවටපත් වෙන්නේ. ඉතින් එහෙම කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ සියලු පින් අප නමින් මීගේ ඥාති උදනුමෝදන්ව සුවපත් වෙත්වා. මේ උතුම් ධර්ම දානමය පින, ධර්ම ශ්‍රවණමය කුසලය, විදර්ශනා ඥානමය කුසලය අනුමෝදන් විය හැකි යම් තාක් සත්‍යං අවීචී පටන් බවග්‍රේ දක්වා කොතනක හෝ වෙත්නම් ඒ සියලු සත්වද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ටත් සාදුකාරයකින් පින් අනුමෝදන් කරවමු. සාදු සාදු සාදු. මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසලයන් සම්මදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැකදෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේස. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ සියලු කුසල දහමල අනිසංසයෙන් පින්වතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ වඩවඩාත්ම ධර්මයට නැඹුරුවන්නට සියලු පහසුකම් සැලසීමට සලසා ගන්නට මේ උතුම් කුසල ධර්මයක් ඔබට ආශිර්වාදයක් වෙනස හේතු වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්දේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන බිය නැති වෙත්වා සොවින්තවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.